සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ නමස්කාරයයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස් ඇන්ජලිස්හි ක්‍රින්සෝ ධර්මවිජය විහාරස්ථානයේහි මාසිකව සිදු කරන සීල සමාදාන වැඩසටහනෙහි 2561 සම්බුද්ධ ජයන්තිය නිමිති කරගෙන අද පොහොදා වෙසක් පොහොදා සිදු කරන සීල වැඩසටහනයි දැන් මේ සිදු කරන්නේ. පින්තුනි අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව සම්මා දිට්ඨිය පිළිබඳව වෙනත් විදියකින් කියනවා නම් අවිද්‍යාව දුරු කරන ක්‍රමය. ඉතින් අපේ දායක මහත්මයා අපට ආරාධනා කළා. ඇත්තම දවස් දෙකක් අපට කිව්වා අවිද්‍යාව ගැන මෝහය ගැන කලුණු විස්තර කරන්න කියලා. ඉතින් ඊට අදාළව අපි ඔය අත්පත්‍රිකාවක සූදානම් කළා. ඔබට අද ඊට අදාළ කරුණු ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්තුනොත් හොඳ අවධානයෙන් බනහන්න. Tamanṭa හිතට නැගෙන ගැටලු මතක තියාගෙන ඉඳලා ධර්ම දේශන අවසානය අහන්නටත් කල්පනාකාරී වෙන්න. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට සඳහන් කරන්නේ අපේ ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය. වෙනත් විදිහකින් කියනවා නම් අවිද්‍යාව මෝහය දුරු කරන ක්‍රමයයි හැම අනුශාසනාවකින්ම සඳහන් වන්නේ. අපේ ජීවිතයේ කොයිතරම් දුරට සාර්ථකත්වයේ රඳා පවතිනවාද කියන එක තීරණය වන්නේ අපේ කොච්චර සතුටෙන් ඉනවාද කියන කාරණේ මත. අපේ ජීවිතයේ සතුටෙන් ඉන්නවාද කියන එක කොතෙක් දුරට තීරණය වන්නේ සාමාන්‍ය ලෝක මිනිස්සු නම් හිතන්නේ හුඟක් අධ්‍යාපනය ලැබුවොත් මාසෙට හුඟක් ලොකු වැටුපක් ලැබුණොත් හොඳ ලස්සන රූපයක් තිබුණොත් හුඟක් සතුටෙන් ඉන්නවා කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. නමුත් වෙනදුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව බැලුවොත් අපේ සතුට දිනු වෙන ප්‍රධානම ක්‍රමය තමයි අපි කොයිතරම් ප්‍රඥාව ලබා ගත්තාද කියන කාරණය. එවාගේම කොයිතරම් දුරට අපි අවිද්‍යාව දුරු කරාද කියන කාරණයයි අපේ සතුට තීරණය කරන ප්‍රධානම සාධකය වන්නේ. අද වෙසක් පුන් පොහෝදා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය එවාගේම උපත පරිනිර්වාණය කියන මේ තෙමගුල සීකරන දවසයි වෙසක් පුන් පොහෝ දිනය කියලා කියන්නේ. ඒතර පින්නතුනි මේවට කියන්නේ ත්‍රිවිධ මංගල්‍ය කියලා. ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම. දැන් ඉපදීම මංගල්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේම සම්බුද්ධත්වයත් මංගල්‍යයක් වෙන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් පරිනිර්වාණය කොහොමද මංගල්‍යයක් වෙන්නේ කියලා නේ. පින්නතුන්ගේ අදහස මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම කොහොමද මංගල්‍යයක් වෙන්නේ? එතකොට ඇඬුවේ දැන් ආනන්ද හාමුදුරුවෝම දුක් වෙන එනවා. පින්නතුනි අපි මෙතෙන්දී හොඳට මතක තියා යුතු කාරණේ තමයි මේ අපි සමරන්නේ කාගේ මංගල්‍යද? බුදුරජාණන් වහන්සේගේ මංගල්‍යය මේ අපි සමරන්නේ. අපේ මංගල්‍ය නෙවෙයි ඈ. අපේ මංගල්‍ය සමරන්න පුළුවන්කම තියෙන්නේ අපිත් රහත් වුණ දවසට. තින් බුදුරජාණන් වහන්සේගේ උපත උන්වහන්සේට මංගල්‍යයක් ලෝකෙටත් මංගල්‍යයක්. උන්වහන්සේගේ සම්බුද්ධත්වය උන්වහන්සේටත් මංගල්‍යයක් ලෝකෙටත් මංගල්‍යයක්. උන්වහන්සේගේ පරිනිර්වාණය උන්වහන්සේට මංගල්‍යයක්. හැබැයි ලෝකෙට ඒක එච්චරම මංගල්‍යයක් වුණේ නැහැ. බොහෝ දෙනෙක් දුක් වුණා. එනිසා අප මේ සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ මංගල කරුණු කියන එක අමතක කරන්න එපා. ඒක තමයි ප්‍රධානම කරුණ. ඒ වගේම පින්තුනි, බුදුහාමුදුරෝ බොහෝ දීර්ඝ කාලයක් සැතර, අපි කියන සාරාත්සංගය කල්පරක්ෂයක් කියලා, අතිශය දීර්ඝ කාලයක් සුවිශාල පරිත්‍යාගයක් කැපවීමක් උන්වහන්සේ කළා. දැන් අපේ ජීවිතයේ අපට වැඩිපුරම උපකාර කරපු අය කවුද? අපේ අම්මා තාත්තා දෙන්න. එතකොට අය අපේ අම්මා තාත්තා දෙන්න අපට සලකන්න පටන් ගත්තේ අපි මව් කුසේ පිළිසින ගත්තට පස්සේ. නමුත් මේ ලෝකේ අනාගතේ පහළ වෙන අප වෙනුවෙන් යම් කිසි කෙනෙක් පරිත්‍යාගයක් කරා නම් ඇස් ඉස් මස්ලේ දන් දීලා ඒ තමයි බුදුරජාණන් වහන්සේ. පින්තුනි, අපි හරියට ධර්මය දැනගත්තොත් අපේ කලගුණ සලකන්න පුරුදු වෙනවා. අපි කලගුණ සලකන්න හුරු වෙන්නේ පින්තුනි ධර්මයේ තේරුම් ගත්ත ප්‍රමාණයට. අපි අම්මට තාත්තට සලකන වගේම ඒ වගේම අපි හැකිතාක් දුරට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් කරගුණ සලකන්නට ඕන. උන්වහන්සේගේ ධර්මය වෙනුවෙන් කළගුණ සලකන්නට ඕන. ඒ ධර්මයේ වසර 2600කට ආසන කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු ස්වාමින් වහන්සේලා කෙරෙහි අපි කළගුණ සලකන්න ඕන. ඒක තමයි පින්නතුනි නියම කළගුණ සැලකීම. කොහොමද අපි මේ තෙරුවන්ට කළගුණ සලකන්නේ? බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට අපි කොහොමද ඇත්තටම කළගුණ සලකන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හොඳට අපි තේරුම් ගන්නට ඕන. මොකද්ද උන්වහන්සේ දේශනා කළේ කියලා. ඒ වගේ මේ ධර්මයේ හැකිතාක් දුරට තමන්ගේ ජීවිතය තුළින් පිළිපදින්නටත් ඕන. එහෙම වුණොත් තමයි අපි නිසිලසම උන්වහන්සේට කළගුණ සැලකුවා වෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු ප්‍රථම ධර්ම දේශනාවෙන්දීම ධම්මචක්ක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරා පුබ්බේ අනුනුසුතිසු ධම්මේසු චක්කුං උදපාදේ ඥානං උදපාදේ පඤ්ඤා උදපාදේ විද්‍යා උදපාදේ ආලෝක උදපාදේ කියලා. උන්වහන්සේට පෙර නොයසුවිරු ධමයක් පහළ වුණා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පින්තුනේ, පෙර උන්වහන්සේ නොයසපු දෙයක් උන්වහන්සේට අවබෝධ වුණා කියලා. මෙන්න මේ කාරණේ අපි හොඳට තේරුම් ගන්නට ඕන. යම් කිසි කෙනෙක් ඔබෙන් ඇහුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ හරය සාරය මොකද්ද කියලා ඔබ දෙන උත්තරය මොකද්ද? බුදුහාඳුර මොකද්ද ලෝකෙට දේශනා කළේ? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක කියලා කියමු. දුක කියලා කියන්නේ මොකද්ද? මොකද දුක කියලා කියන්නේ? ඉපදීම. ඉපදීම කියන්නේ කොයි ඉපදීමද? මව කුසෙන් ඉපදීමද? දැන් බුදුහාඳුරෝ දේශනා කළා පෙර නොයසුවිරු දහමක් උන්වහන්සේට පහළ වුණායි කියලා. මේ සඳහන් කරන්නේ කවුද? අර චන්නැමතියගෙන් ලෙඩවීම, මරණය, මහලවීම ගැන දැනගත්තු කෙනයි මේ සඳහන් කරන්නේ. එතකොට මේ චන්නැමතියගෙන් දැනගත්තු මහලවීම, ලෙඩවීම, මරණයද පොමැඩද තේරුම් ගත්තේ? එහෙනම් මොකද තේරුම් ගත්තේ? මොකද තේරුම් ගත්තේ බුදුහාඳුරෝ? සාමාන්‍ය උදාහරණයක් කියන්න බලන්න. දුකට හේතුව මොකද්ද? තණ්හාවට හේතුව මොකද්ද? තණ්හාවයි ලෝභය කියන්නේ දෙකම එකයිනේ. උපාදානය කියන්නේ මොකද්ද? දැඩි වල්ලා ගන්න ඇයි? ආශාව ඇති වෙන හේතුව ඇයි? අවිද්‍යාව කියන්නේ මොකද්ද? මොහය කියන්නේ මොකද්ද? මොකද්ද නොදන්නා කමද? මොකද්ද සත්‍ය? දැන් ආයි මුලට එනවා. දැන් ආයි මොකද්ද යථාර්ථය කියලා කියන්නේ? මොකද්ද දුක කියලා කියන්නේ? ඒ කියන්නේ දැන් මේ ගෙවල් කැඩිලා යනවා ඒවද? මහලු වෙලා යනවා ඒවද? දැන් ඒව තමයි බුදුහාමර කලින් තේරුම් ගත්තේ. ඡාන්‍යමතිකෙන් අහලා දැනගත්තේ ඒවා. පින්නොතින අපි මේ කාරණා ටිකෙන් ටික සඳහන් කරනවා. බුදුහාඳුරෝ මේ අවබෝධ කරගත්තු නුවණ ප්‍රඥාව තේරුම් ගත්තොත් තමයි පින්නොතුනේ අපට ඉස්සන සම්පතිය ලැබුණා වෙන්නේ. ඉස්සන සම්පතිය කියන්නේ මොකද්ද? ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එකයි ඉස්සන සම්පතිය කියලා කියන්නේ. එතකොට ඒ ශ්‍රණ සම්පත්තිය ලබන්න හේතු වෙන තව කරුණු රාශියක් තියෙනවා. හොඳ සුගතියක් ලබන්නට ඕන, තමන්ගේ කන් දෙක හොඳට ඇහෙන්න ඕන, හොඳ බුද්ධියක් තියෙන්න ඕන, සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඕන, කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, ධර්මය අහන වටා පිටාවක බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙන්නට ඕන. ඒ සියල්ලක්ම තිබෙද්දිත් සැබෑ සදහම් පණිවිඩයෝ බහන්නට ඕන. බුදුහාමුදුරුවෝ සැබෑ ලෙසම ලෝකෙට දේශනා කරේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් නොගත්තොත් පින්නොතනි හොඳින් මතක තියාගන්න, අපට ශ්‍රණ සම්පත්තිය ලැබුණා වෙන්නේ නැහැ. ශ්‍රණ සම්පත්තිය නොලැබුණොත් අපට බුදුහාමුදුරුවෝ පහළුණාද කියලා අපි දන්නේ නැහැ. ඔබ බුදුහාමුදුරන්ගේ පිළිරුව ඉදිරියේ හුඟක් වැඳලා තියෙන පුළුවන්. බුද්ධ රූප ඇඳලා තියෙන්නත් පුළුවන්. බුදුහාඳුරන්ගේ ප්‍රතිමා නිර්මාණය කළා තියෙන පුළුවන් ඔබ. නමුත් බුදුහාඳුර දේශනා කරපු නියම සදහම් පණිවිඩය මොකද්ද කියලා තේරුම් ගන්නකම් අපි ඇත්තටම බුදුහාඳුර කෙනෙක් ලෝකේ පහළුණාද කියලාවත් දන්නේ නැහැ. ඒක ධර්මයේ සඳහන් කරන්නේ මහා අන්ධකාරයක් කියලා. බුදුහාඳුර දේශනා කරන අන්ධකාර සූත්‍රයේහි මේ ලෝකේ දැඩි අන්ධකාරය තියෙන ස්ථානයක් තියෙනවා. කොහෙද ස්ථානය? සමහර ග්‍රහලෝක තියෙන පින්නතුනි ඔය කියන අන්තරීක්ෂ කියලා මේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉදිරියෙන් තියෙන ග්‍රහලෝකට වැහිලා ඊට පිටුපස්සෙන් සූර්යයට ආවරණය වෙච්ච සමහර ග්‍රහලෝක තියෙනවා. අන්නේ ග්‍රහලෝකවලට කියන අන්තරීක්ෂ කියලා. සාමාන්‍ය විද්‍යාව කියන්නේ එවැනි ග්‍රහලෝකවලට සූර්යාලෝකය නැහැ, සූර්යාලෝකය නැත්තම් වර්ෂාව නැහැ, වර්ෂාව නැත්තම් ජලය නැහැ, ජලය නැත්තම් පැලෑටි නැහැ, ගස් කොළන් නැත්තම් ජීවීන් නැහැ කියලා. නමුත් පින්නතුනි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා එවැනි තැන්වල ජීවීන් ඉපදෙනවා කියලා. අන්ධකාරයේ වගේ ග්‍රහලෝකවල සත්වයන් කර්මානුරූපව ඉපදෙනවා. සමහර අකුසල් කරලා ඉපදෙන විතරක් නෙවෙයි මුළු ජීවිත කාලයම සමස්ත කාලයම අන්ධකාරයේ ජීවත් වෙන්නේ. අන්ධකාරයේ ජීවත් වෙන විතරක් නෙවෙයි ඒ අන්ධකාරයෙන් ඉඳලා අන්ධකාරයම මේ යනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරන අන්නේ අන්ධකාරයට වඩා ලෝකේ අඳුරක් තියෙනවා අය කියලා. මොකක්ද අන්ධකාරය? අවිද්‍යාව නැමැති අන්ධකාරය. අන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරය ගැනයි අපි කරුණු සඳහන් කරන්නේ. ඒ අවිද්‍යා අන්ධකාරය අපි කියන්නේ සිංහලෙන් අවින්දු අඳුර කියලා. අන්නේ එක ටිකෙන් ටික දුරු කරන ක්‍රමය තමයි අද අප සාකච්ඡා කරන්නේ පියවරෙන් පියවර. ඉතින් ඔබ හුඟක් අවධානයෙන් අහගෙන ඉන්න මුලින්දම්ම සරල කාරණේ ඉඳලාම කරුණු සඳහන් කරනවා. හැබැයි මුලින් ටිකක් සරලයි කියලා අවධානය හැට මෙහාට යොමු කරගන්න එපා. එහෙම මොනවතින් අන්තිමට කියන කරුණු තේරුම් ගන්න නැති ඔබ දක්ෂ වෙන්නට ඕන මුලින් ඉඳන් අවසානය දක්වාම කියන කරුණු ටික තේරුම් ගන්නට. පින්තුනි මේ අවිද්‍යාව දුරු කරන්න ප්‍රඥාව ලබා ගැනීම සඳහා බුදුහාමුදුරෝ පඤ්ඤා බුද්ධි කියලා සූත්‍රයක් තියෙනවා. ප්‍රඥාව වර්ධනය වෙන කරුණු සඳහන් කරන සූත්‍රයක්. මේ පඤ්ඤා බුද්ධි සූත්‍රයේදී බුදුහාමුදුරෝ සඳහන් කරනවා කරුණු හතරක් අවශ්‍යයි ප්‍රඥාව දිනු වෙන්න. මොනද කාරණා හතර? ඕ කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මෙන්න මේ හතර ලැබෙන්නටත් පින්නතුනි මේ හතර පටන් ගන්නත් කලින් තමන්ගේ ළඟ ලක්ෂණ ටිකක් තියෙනට ඕන. තමන්ගේ ළඟ ගුණාංග ටිකක් තියෙනට ඕන. මොනවද ඒ කරුණු? මොනවාද ඒ කරුණු? ඇත්තම ඒ කරුණු ධර්මය ඇහුවට පස්සේ අපි දිනු කරන කරුණු. මං අහන්නේ ධර්මාර්ගය ආරම්භ කරන්න කලින් කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙන අවස්ථාව වන විට අපේ ළඟ තියෙන ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. සීලය හෝ දානේ අපි කරන දේවල් නේ. ඒව කරන්න කලින් අපේ ඇතුළත ගුණාංග ටිකක් තියෙනට ඕන. යෝනිසෝමනසිකාරයත් කරන්න ඇත්තෙම අපි ධර්මය අහුවට පස්සේ. ධර්මය අහන්න කලින්ම තියෙන ඕන ලක්ෂණ. ඒ ලක්ෂණ තිබුණොත් තමයි ධර්මය තමන්ගේ ජීවිතේට එන්නේ. නැත්තම් අර ගහල කොළේට වැටෙන වතුර ටික වගේ උඩින් බේරෙල යනවා. ඇතුළට එන්නේ නැහැ. ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ පින්තුනේ ධර්මය අහුවට පස්සේ. පින කොහොමද තියෙන්න ඕන? පින තියෙන කෙනා තමයි මේ ටික ලැබෙන්නේ ඇත්තෙම. ඒ පින අතීතයෙන් ලබා ගන්න එකනේ අපි. පුබේජ කතපොඤ්ඤතා කියපු විදිහට අතීතයෙන් ලැබෙන පිනක් අපි උකහාගෙන ආවා. ඒක ඇතුව ඉන්න තැනැත්තා ධර්මයේ ඉදිරිපිට ආවට පස්සේ එයාගේ ළඟ ලස්සන ටිකක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කරන්න ගිහිල්ලා ආරම්භයේදීම සඳහන් කළා ඊටම වැදගත් කාරණයක්. උන්වහන්සේ දේශනා කරනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ නවංක ජාතෝ කියලා. ඒක තේරුව තමයි එන්න නුවණැති මිනිසුනි අසටෝ අමායාවේ නවංක ජාතෝ. කපටි නොවෙන්න ඕන, අවංක වෙන්න ඕන, මායාකාරී නොවෙන්නට ඕන. නුවණැති වෙන්න ඕන, මායාකාරී නොවන කෙනෙක් වෙන්නට ඕන, කපටි නැති කෙනෙක් වෙන්නට ඕන, අවංක කෙනෙක් වෙන්නට ඕන. ඒක ඔක්කොම ගැටි කරවතින් දෙහිකට තව ගන්න පුළුවන්. බුද්ධිමත් වෙන්න ඕන, අවංක වෙන්න ඕන. ඒ වගේම තවත් ඊට ළඟින් යන තවත් ගුණාංගයක් තියෙනවා, සුවච කියන ගුණය. මොහොකටද සුවච කියලා කියන්නේ? දැන් මම මේට කලිනොත් මේ ශාලාවේදීම සුවච කියන එක කියලා තියන්නේ. දැන් අපෝයත් තියෙන මෙතන හොඟ දෙන්නේ. සුවච කියන්නේ කීකරු කියන්නේ දෙකම සමාන නැහැ. දෙකේ වෙනසක් තියෙනවා. සුවච කියන්නේ පින්නතුනේ ඇක්ටිව් ලිස්නින් කියන එක. සාවධාන වැහුම්කන් දීම, සක්‍රීය සාවධාන වැහුම්කන් දීම කියන එක අවශ්‍යයි. ତොර මෙන්න මේ කරුණ තුන ඉතාම වැදගත් කරුණු තුනක්. යමක් කියනකොට තමන් හරියට බුද්ධිමත් වෙන්නට ඕන. තමන් කලින් අහපු දේවලුයි මේ දැන් අහන දේ අතරේ පැහැදිලි වෙනස හඳුනා ගන්න. එහෙම නැති වුණොත් ඔබ කියන්නේ අනේ හොඳ බණක් කියලා කියන්නේ. කොයි බණක් කිව්වත්, කවුරු හාමුදුරු කෙනෙක් කියලා බණක් කිව්වත් අපේ පිනතුන් බොහෝ වෙට විවේචනය කරන්නේ නැහැ. හරියම හොඳ අපේ අය. හරියම හොඳ බණක් කියලා යන්නේ. ඒක තමයි අපේ ක්‍රමය. නමුත් පිනතුනි හොඳ කිව්වට කමන්නේ නැහැ. නමුත් තමන් පැහැදිලිවම වෙනස අලුතෙන් දෙයක් ඉගෙන ගත්තොත් ඒ අලුතෙන් ඉගෙනගත්තු දේ පැහැදිලි වෙනස තමන් හඳුනා ගන්නට ඕන. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉහළම මට්ටම කියලා කියන්නේ දැන් අද බුදුහාඳුර බුදු වෙච්ච දවස. උන්වහන්සේට අපි ඇත්තටම ගරු කරනවා නම් උන්වහන්සේ සාරාංශික කලබලක්ෂයක් පරිත්‍යාගයන් කරලා මේ අවබෝධ කරගත්තු ඥානයෙහි සෙවණැල්ල හරි අපට මද වශයෙන් හෝ දැනෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ වෙසක් දිනේ සැමරුවා වෙන්නේ. පින්නතුනි මේ දහම අහන්නට තමයි අපි මේ දුර ගමනක් ආවේ. හිතන්න එපා මෙච්චර මනුෂ්‍යාත්ම භාවය ලබලා හොඳට ඉගෙන කියාගෙන ඇතැම් විට මේ ඇමරිකාවටත් එන්නේ නැත්තේ ධර්මය හනම වෙන්නේ නැති, ධර්මය හැසිරෙන්නම වෙන්නේ නැති ඔබ මෙතෙක් දුර එන්නේ නැත්තේ. ඒ නිසා ඒ වටා පිටාව සියල්ලක්ම ලබාගෙන ඔබ මෙතෙන්ට ආවේ, මෙච්චර දුරක් ආවේ ඔබ ධර්මය සඳහා අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න. ඒ නිසා ඒක තමයි තමන්ගේ ජීවිතයේ පළවෙනි අංකය වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ අනිත් දේවල් වලට දෙන ප්‍රමුඛත්වය අඩු කරන්නේ නෙවෙයි කියන්නේ. ඒවත් කරන ගමන් තමන්ගේ නියම සැනසීම, තමන්ට නියම පිළිසරණ තියෙන තමන්ගේ හිත දිනු කරගත්තොත් විතරයි අනිත් ඒ ඔක්කොම තමන්ට හිමි වෙනවා. අන්නේ සැබෑ පිළිසරණ ලබා ගන්න නම් සැබෑ සදහම් පණිවිඩය මොකද්ද කියන එක තමන් පැහැදිලිවම හඳුනා ගන්නට ඕන. මේ කරුණ අපි අනුපිළිවෙලින් සඳහන් කරනවා. අවිද්‍ය අන්ධකාරයෙන් දැන් ටිකෙන් ටික යන ගමනේදී පළවෙනි පියවර තමයි බුදුදහමෙන් දෙන නියත මිත්‍යා දෘෂ්ටිය දුර වෙන විදිහට අනුශාසනා කරනවා. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ සමහර අය නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති සුකට දුක්කට ආනම් කම්මානම් පලං විපාක වාදී වශයෙන් දානෙහි විපාක නැහැ, පුද පූජාවල විපාක නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැහැ, නැවත ඉපදීමක් නැහැ, මව්පියන්ට උපස්ථාන කිරීමේ ආනිසංස නැහැ. මේ ආදී වශයෙන් කරුණු 10ක දැඩිසේ එයා එල්බිලා ඉන්නවා. ඒවට කියන්නේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. පින්නතුනේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මේ 10 මේ ඉන්නයි අඩුයි. දැන් අපි බෞද්ධයන් හැටියට අපේ තැන් ඉන්නේ අපි සම්මාදිට්ඨි අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි කියලානේ. සාමාන්‍යයෙන් අපි එහෙම තමයි කියලා ඉන්නේ. නමුත් පිනතුනි මිත්‍යා දෘෂ්ටියේ ගත්තොත් මිත්‍යා දෘෂ්ටියේ ප්‍රභේද තියෙනවා, පියවර තියෙනවා. සම්මා දිට්ඨිය ගත්තත් සම්මා දිට්ඨියේ ප්‍රභේද තියෙනවා. මේ දෙකම අපි මුලින්දම සාකච්ඡා කරනවා. හොඳ අවධානයෙන් තමන් ඉන්නට ඕන. එතකොට ධර්මදේශන අහනකොට සහ මුලින්ම අපට අපේ දෙමෝපියන්ගෙන් කල්‍යාණ මිත්‍රයන්ගෙන් ලැබිච්ච ආභාසයෙන් අපි අර දැඩි නියත මිත්‍යා දෘෂ්ටි වලින් ටිකක් දුර වෙනවා. එතකොට පින්නතුනි නියත මිත්‍යා දෘෂ්ටි හිටිය කෙනෙක් තමයි අර 10ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් වුණොත් තමයි ඒ කෙනා නිරය යනවා කියලා බුදුදහමෙන් කියන්නේ. දැන් අනිවාර්යයෙන්ම නිරේගාමී වෙන අකුසල කර්ම කීයක් තියෙනවද? 6ක් තියෙනවා. අනිවාර්යයෙන්ම අපායට යන නිරේගාමී වෙන කර්ම 6ක් තියෙනවා. මොනවද 6? මව මැරීම, පියා මැරීම, බුදුහාඳුරන්ගේ ලේ සැලවීම, සාතර මහන්සිය කෙනෙක් මැරීම, සංඝ බේදේ සහ නියත මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ 6 තමයි අනිවාර්යයෙන්ම නිරයට යන කරුණු. හැබැයි මෙතෙන්දී නියත මිත්‍යා දෘෂ්ටිය කිව්වට පිනතුනේ කල්පනාකාරී වෙන්න නියත කියන්නේ අර 10ම ප්‍රතික්ෂේප කරනයි. ඒ 10ම ප්‍රතික්ෂේප කරන ලෝකෙන්නේ බොහොම අඩුවෙන්. වෙනත් ආගම්වල ගත්තත් දන් දෙනා ඉන්නවා. අමර තාතර සලකනා ඉන්නවා. ඒ නිසා ඒ අය බොහෝ දෙනෙක් නිරයට යන්නේ නැහැ. ඒ නිසා හිතන්නේම බෞද්ධ අපි විතරයි සුගති යන්නේ, අනිත් අය දිව්‍ය ලෝක යන්නේ නැහැ කියලා. අනිත් ආගම්වල අයත් පින් දහම් කළේ යම් යම් මට්ටම් වලින් සුගතිගාමි වෙනවා. ඒකට පළවෙනි පියවර තමයි නියත මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙනවා. අන්නේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් දුර වෙලා ඉන්න සමහර අය තව දුරටත් මිත්‍යා දෘෂ්ටියම තමයි ඉන්නේ. හැබැයි ඒ අය කරන හොඳ කර්ම වලින් එයාට ආනිසංස ලැබෙනවා. ලැබෙන විතරක් නෙවෙයි ඒ අය සුගතිගාමිත් වෙනවා. ඔබට සැකයක් නම් ඔබ බලන්න මජ්ක්‍ධිම නිකායේ මහා කම විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ මහා කම විභංග සූත්‍රයේ ලෝකයේ ඉන්න පුද්ගලයන් කොටස් 4කට බෙදලා තියෙනවා. දැන් හොඳ කල්පනායෙන් අහගෙන ඉන්නේ. නැත්තම් ධර්මයක් වරදවා තේරුම් ගන්නේ මාත්‍රිධිකාරයෙක් ඊට පස්සේ. එතන පුද්ගලෝ 4 දෙනෙක් ගැන කියනවා. පින්තුනේ එක්කෙනෙක් කියනවා අකුසල් කරලා දුගතිගාමී වෙන කෙනෙක් ඉන්නවා. ඒ වගේම අකුසල් කරලා සුගතිගාමී වෙන කෙනෙකුත් ඉන්නවා. ඒ වගේම කුසල් කරලා සුගතිගාමී වෙන කෙනෙකුත් ඉන්නවා. කුසල් කරලා දුගතියට යන කෙනෙකුත් ඉන්නවා කියලා. අකුසල් කරලා දුගතිගාමී වෙන එක අපි දන්නව කොහොමද? හැබැයි අකුසල් කරත් සමහර අය සුගතිගාමී වෙනා ඉන්නවා. ඒ කොහොමද වෙන්නේ? අර මුල් කාලේ අකුසල් කරාට පස්සේ කාලේ ඒක ඔක්කොම හදාගෙන යාලා හොඳ දේවල් කරනවා. ඒ නිසා අර අවසානයේ කරපු කුසල් නිසා ඒ අය කුසලයේ බලවත් වෙලා සුගතිගාමී වෙනවා. දැන් අඟුලිමාල වැනි කෙනෙක් සුගතිගාමී විතරක් නෙවෙයි සම්පූර්ණ සසර ගමනම අවසන් කළා. එහෙම සමහර අය ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා කුසල් කරලා සුගතිගාමී වෙනා ඉන්නවා. ඒක අපි බොහෝ විට දන්නවා. හැබැයි විතරක් නෙවෙයි පිනතුණි කුසල් කරලා දුගතිගාමී වෙන අයත් ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ උන්වහන්සේ මුලදී හුඟා සිල්වත් හිටිය කෙනෙක්. හිත දිනු කරපු කෙනෙක්. සමතේ දිනු කළා. ධාන වැඩුවා. ඊර්ධ බල ලැබුවා. එහෙම ලැබපු කෙනෙක් පසු කාලේ නිවසියලෝම දේවල් වලින් පිරිහුණා. මහාන කමිනුත් පිරිහුණා. සුගතියනුත් පිරිහුණා. මනස ලෝකයක් අහිමි වෙලා නිරයට ගියා. නිසා මෙන්න මේ වගේ 4ක් ලෝකේ තියෙනවා. හැබැයි ඒ 4 කොහොම වුණත් පින්නතුනේ අකුසල් කරපු කෙනෙක් සුගතිගාමී වුණත් ඒ අකුසල යටපත් වෙන්නේ නැහැ. ඒ අකුසල අහෝසි කර්ම වෙන්නේ නැහැ. හොඳට කල්පනාවෙන් ඉන්නේ. අකුසල කර්ම අහෝසි ගාමී වෙන්න නම් මොකද අපි කරන්න ඕන? නිවන් දකින්න ඕන විතරක් නෙවෙයි නිවන් දැකලා පිරුණ පහන්නත් ඕන. එහෙම වුණොත් තමයි අකුසල කර්ම අහෝසි කර්ම බවට පත් වෙන්නේ. එතකම්ම පිටපස්සෙන් යනවා තමන්ගේ. කොයි මොහොතක හරි තමන්ට විපාක දෙන්න පුළුවන්. ඒ නිසා දැන් මේ ඉන්න මට්ටමෙන් හිතන්න එපා දැන් කරන කර්ම අහෝසි වෙයි කියලා. එහෙම chance එකක් හිතන සමහරවල්. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ ටිකෙන් ටික යනකොට තමන් කුසල් දිනු කරගන්න හැටි තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. දැන් මුලින්ම අපි කිව්වේ නීති මිත්‍යාස්යෙන් දුර වෙනවා. ඊට පස්සේ ආ ටිකෙන් ටික ධර්මය අහනකොට කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට යා අවංක කෙනෙක් නම් යා බුද්ධිමත් කෙනෙක් නම් එයාට ලැබෙන පළවෙනි අවබෝධය තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය කියන කාරණේ. මොකද්ද කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ? තමන්ගේ හිත මුල්ලා කරන කයින් වචනයෙන් සිතින් කරන කර්ම වලට තමන්ට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. හිත අපිරිසිදුව යමක් කළොතින් රාග ద్వේෂ මොහ සහිතව යමක් කළොතින් ඊට අනුරූපව සමාන දුක් විපාක ගෙනෙන වෙනවා. ඒක කවුරුත් බාහිරින් කරන දෙයක් නෙවෙයි. ඒ කර්මයේ විසින්ම හේතු ටික නිර්මාණය කළ දෙනවා. ඒක කම්ම නියාමය. දෙවි කෙනෙක්ගේ නිර්මාණයක් නෙවෙයි. ඒක නියාම ධර්මයක්. ඒ වගේම යම්කිසි කෙනෙක් හිත පිරිසිදුව කුසල කරවතින් කයින් වචනෙන් සිතින් දාන සීල භාවනාදී පින්දහම් යම්කිසි කෙනෙක් කරවතින් ඒ පින්කමල අනිසංස විදිහට දැනටාට මේ ජීවිතයේ සතුට ලැබෙනවා, මරණයෙන් පස්සේ සතුට ලැබෙනවා. ඒතර මේක තමයි පළවෙනියෙන් තමන්ට ලැබෙන අවබෝධයේ ධර්මය ඔස්සේ. මේ අවබෝධය ලැබිච්ච ප්‍රමාණයේ දැනත්තා මොකද කරන්නේ? සබ්බ පාපසංකරණං කියපු විදිහට හැකිතා කකුසලලි මගාරින ඔය. එහෙම වෙන අවස්ථා තියෙනවා නම් පුළුවන් තරම් ඒවගෙන් දුර වෙනවා. ඊළඟට ඒ තැනත්තා මොකද කරන්නේ? පුළුවන් තරම් කුසල කරනවා. අකුසලෙන් දුර වෙන්නේ ඇයි එයා? නීතියට බය හින්දද? නෑ, අනිත් අයට බය නිසාවත් නීතියට බය නිසාවත් නෙවෙයි. එයා දන්නව හිත අපිරිසිදු හිටියොත් තමන්ට ඒකේ පාඩු තමන් හිතේ ලස්සන නැති වෙනවා කියලා දකිනවා. ඒ නිසා එයා හිත හොඟා ආරක්ෂා කරනවා. යාට වටිනාම දේ තමයි යගේ හිත. පිටක සංඨාන සූත්‍රයේ දැක්වෙනවා හිතට එන අකුසල දුරු කරන ක්‍රම පහක් ගැන. හිතට අකුසලයක් එනකොට ඒක එක්ක ආදීනව හිතන්න පුළුවන්. නැත්නම් ඊට විරුද්ධ අරමුණක් හිතන්න පුළුවන්. නැත්නම් ඒ දේ නොසිතා ඉන්න පුළුවන්. නැත්නම් අරමුණ ආපු එකේ මුලටම ගිහිලා හිතන්න පුළුවන්. එහෙමත් බැරි නම් අන්තිමට කියනවා තමන්ගේ දත් ටික තද කළා. තොල තද කළා. දිව තද කරගෙන දත් ටික අස්සේ දත් කුරු විකාගෙන හරි ඒ අකුසල චේතනාව දුරු වෙනකන් ඉන්න කියලා. එහෙම කරත් පාඩුවක් නැහැ කියලා. ඒ නිසා පින්නතුනේ මෙවැනි ක්‍රම ධර්මයේ සඳහන් කරනවා. ඒ හැම තැනදීම තමන්ගේ ජීවිතයේහි සැපේ ලබන ක්‍රමයේ යන අවස්ථාවේදී තමන්ගේ ජීවිතයට ඉන්න හොඳම මිතුරේ තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මොකද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? ඔව්, සාමාන්‍යයෙන් ඒක තමයි තේරුම. අපිට තේරෙන වචන වලින් කිව්වොතින් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ තමන්ගේ හිතට අකුසල් නොයන විදියට හිත ආරක්ෂා කරගන්න ක්‍රමය. දැන් යම්කිසි කෙනෙක් බනිනකොට අපිට විවිධ විදියට හිතන්න පුළුවන් ඒ ගැන. යම්කිසි කෙනෙක්ගේ වැරදි චර්යාවක් තියෙනවා නම් අපිට නොයෙක් විදියට තමන් හිත ආරක්ෂා වෙන විදියට තමන්ට හිතන්න පුළුවන්. අනේ ඒකේ නෑ ඒ වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් පිට හිටියේ. නැත්නම් යාට මානසික ප්‍රශ්නයක් තියෙනවා. يعني ඉස්සර නම් එයා හරි හොඳ කෙනෙක් වෙයි දැන් තමයි යාට එහෙම තියෙන්නේ කියලා හරි කොමන හෝ ක්‍රමයකින් හිතන්න. එහෙම නැත්නම් හිතන්නේ යා ගියාත් මගේ අම්මවල හිටියේ වෙන්න පුළුවන්, තාත්තවල හිටියේ වෙන්න පුළුවන්, මගේ දරුවෙක් වෙල හිටියේ වෙන්න පුළුවන්. ඉතින් දැන් අදාඩු පාඩුනාට කියලා එහෙම හිතන්න. එහෙමත් නැත්නම් හිතන්න අනේ යාගේ වැරදුනාට යා අම්මට හොඳට සලකනවා, තාත්තට හොඳට සලකන කෙනෙක්, පින්දාම් කරන කෙනෙක්, එහෙම අර හිතන්න. කොමන හෝ ක්‍රමයකින් තමන් හිතලා හිතලා අකුසලයක් බාහිර කෙනෙක්ගෙන් දෙයකින් ඇති වෙන අවස්ථාවේදී එහෙම ඇති නොවන විදියට තමන්ගේ අභ්‍යන්තර ආරක්ෂාව තමන් රැකගන්න. මොකද තමන්ට වටිනාම දේ තමන්ගේ හිත. හිත අපිරිසිදු වුණොතින් පින්නතුනේ අපිට කොච්චර ධනෙ තිබුණත්, කොයිතරම් මුදල් තිබුණත්, කොයිතරම් අපි ඉගෙනගෙන හිටියත් අපේ හිතේ සතුට නැති වෙනවා. ඒ නිසා ලස්සන හිතක් තමන් නිතරම ඇති කරගන්න. ඒ හිත අලුත තිබිච්ච ලස්සන සුවඳවත් මලක් වගේ නිතරම තමන් තියාගන්න බලන්න. කැලේ සැටි වෙන දෙයක් එනවනම් අහක බලා ගන්න එක හරි කරන්න. හැබැයි ඉතින් ඇස් දෙක පියාගෙන හිටියට විතරක් නිකලස් වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. නැතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ කියලා කියන ලෝකේ විසිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා. කාමයන් බවට පත් වෙන්නේ අපි ඒ දේ දෙස අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් බැලුවොත් තමයි කැලේ සැටි වෙන්නේ. ඒ නිසා තමන් අභ්‍යන්තර ආරක්ෂාව දාගත්තොත් තමන්ට බාහිරින් ලොකු රැකවරණයක් ඇති වෙනවා. ඒ වගේම පින්නතුනි අපි පුළුවන් තරම් දුරට කුසල් වැඩෙන දේවල් කරන්නට ඕන. පින් වැඩෙන දේවල් කරන්නට ඕන. හිත ලස්සන වෙන දේවල් කරන්නට ඕන. අපිට කොයි වගේ දේවල් කරන්න පුළුවන්ද පින් වැඩෙන්න? එදිනෙදා ජීවිතේ. කරන්න පුළුවන් දේවල් කියන්නේ වියදම් නොවි, වියදම් නොකර කරන දේවල් කියන්නේ. දැන් තමන්ට උදේ අවදි වෙලා පෑන් කෝප්පයක්, මල් ටිකක් නැත්නම් ගෙදර හදන කෑම ටිකක් බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවසින් පූජා කරන්න පුළුවන්. ගෙදර වැඩ හිටිය කිනෝනම් වඳින්න පුළුවන්. ගෙදර සතෙක් ඉන්නවනම් සතර කෑම දෙන්න පුළුවන්. ඒවත් විනෝතුනි පින්කම්. එතනින් ආරම්භ කරන පින්කම් තියෙනතුනි තමන් නුවණැතිනම් තමන්ට පින්කම් කරගන්න ඇහැ අරිලා හිස හැරිලා බලන හැම පැත්තෙම තමන්ට පින්කම් කරන්න තියෙන අවස්ථාවක්. පින්තුනි ත්‍රිපිටක ග්‍රන්ථාතර කුද්දගනිකායේ ග්‍රන්ථයක් තියෙනවා විමානවත්තු කියලා. විමානවත්තුවේ සඳහන් වෙන්නේ පින්කම් කරලා සුගතිගාමී වෙච්චාගේ කතාපරෝති තියෙන්නේ. ඒ සඳහන් වෙන සමහර අය මුහුදු වෙරළේ චෛත්‍යයක් වගේ වැලි ගොඩකින් හදලා චෛත්‍යයක් විතර ඒකට වැඳලා සුගතිගාමී වෙච්චාගේ සඳහන් වෙනවා. සමහර අය කැලේ යද්දී මලක් කඩලා ඒ මල පූජා කළ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ එකම පින සුගතිගාමී වෙච්චා ඉන්නවා. කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන්ද කියලා. නමුත් වෙනතුනි අපි ශ්‍රද්ධාවේ පිහිටියොත් මේවා අපට විශ්වාස කරන්න පුළුවන් දේවල්. එනිසා මලක් පූජා කළා තමන්ගේ හිතේ කුසලයේ දිනවන අවස්ථාව. මලක් කඩලා පූජා කරන්න බැරි වුණත් මගතොට යනකොට හුඟක් මල් එහෙම පේනවනේ නේ මල් වතු වල පාර දෙපැත්තේ ওই පාක් වල එහෙම මල් තියෙනවනේ නේ. ඒ මල් දැක්කම වෙනතුනි හිතන්න මල් කඩන්න යන්න එපා. දඬුවම් ලැබෙයි. ඒ මල් ටික බුදුහාඳුරන පූජා වේවා කියලා සිතින් පූජා කරන්න. ඒ වගේම දින කතා පිණිස ලෝකේ බොහෝ තැන්වල බුද්ධ පූජා පැවැත්වෙන බුදුහාමර වෙනුයි. දැන් ලංකාවේ නම් ශ්‍රී ලංකාවේ නම් දළදා මාලිගාවේ, රුවන්වැලි සෑයේ, ජයශ්‍රී මහා බෝධිය ළඟ හැම ප්‍රධාන චෛත්‍ය ස්ථානයකම දින කතාම බුද්ධ පූජා පැවැත්වෙනවා. ශ්‍රී පාදේ පිණිසනේ හැමදාම උදේ නැගිට්ටහම මේක මතක් කරගන්න හැමතැනම. මනස ලෝකෙ විතරක් නෙවෙයි දී ලෝකේ දින සිළුමිණ සෑයත් මතක් කරගන්න. ඒ හැම තැනම පැවැත්වෙන බුද්ධ පූජාවට තමනුත් සහභාගී වෙනවා කියලා හිතින් හිතලා අනුමෝදන් වෙන්නේ. පින්තුනි ඒකක් වෙනක් පින් කරගන්න තියෙන අවස්ථාවට. ඒ වගේම තමන්ගේ ඥාති මිත්‍ර ආදීන්ගේ ගෙවල්වල පින්කම් කෙරෙනවා නම් පුළුවන් නම් සහභාගීව උදව් කරන්න ශ්‍රමයෙන් හරි. තමන්ට පුළුවන් නම් වතුර බෝතල් ටිකක් හරි ගෙනහිලා දෙන්න, කෙසෙලවරියක් ගිහිලා දෙන්න. ඒකෙන් හරි සම්මාදන් වෙලා සම්බන්ධ වෙලා තමන් පිනට හවුල්කාරයෙක් වෙන්න. අර මහා වියදම කරපු කෙනාගේ පිනම ඔබටත් ලබා ගන්න පුළුවන් ඔබ පැත්තකින් ඉඳලා ශ්‍රද්ධාව ඇති කරගත්තොත්. පිනතුන් අහලා ඇති. අනාථපිණ්ඩික සිරිතුමා ජේතවනාරාමයේ පූජා කරනකොට එක්තරා මහලු බ්‍රාහ්මණෙක් ඒ පින්කම දිහා බලලා සාදුකාර දීලා පින අනුමෝදන් වුණා. අනාථපිණ්ඩික සිරිතුමා ඒ පින්කමෙන් දිව්‍ය ලෝකේ යන කලින් මේ සාදුකාර දීලා සිත පහදව ගත්ත මේ බ්‍රාහ්මණේ දිව්‍ය ලෝකේ ගියා. එනිසා පිනතුන් මේ සුළු දේවල් නෙවෙයි වෙන කෙනෙක් කරන පින්කමක් දැක්කත් තමන් අනුමෝදන් වෙන සතුට සිතින් පැත්තකට වෙලා මෙතනින් ආරම්භ කරන දේ පින්නතුනි තමන්ගේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් තමන්ගේ ළඟ දෑතින්ම සලකන්න. ඈතක ඉන්නවා නම් තමන්ට යන්න පුළුවන් මට්ටමේ මාසිකව හරි ගිහිල්ලා යාමට තාත්තට සලකන්න. එහෙමත් බැරි නම් දුරක නම් අවුරුද්දට දවසක් හරි ගිහිල්ලා යාමට තාත්තට සලකන්න. නැත්නම් ඒ මුදලක් ලැබෙන විදියට සලස්වන්න. ඒ පින ඔබ කරගන්න. ඒක පින්නතුනි අපි පිනක් කරනකොට වෙනක් කෙනෙක් වෙනුවෙන් ඔබට බොහෝ වෙට හිතෙන්නේ ඒ පිනෙන් දේ ලබන කෙනයි තමයි වාසිය වෙන්නේ කියලා නේද? ඒක තමයි සාමාන්‍ය තමයි හිතෙන්නේ. නමුත් පින්නතුනි අපි යම්කිසි කෙනෙකුට දෙයක් දෙනකොට ඒ ලබන කෙනාට වඩා එකින් ප්‍රයෝජනෙ වන්නේ ඒ ඔය කරන කෙනාට. යම්කිසි කෙනෙකුට වැඩි හිටියෙකුට ස්වාමීන් වහන්සේ කෙනෙකුට වඳිනකොට ඒ වැඳුම් ලබන කෙනාට කිසිම වාසියක් නැහැ. පොඩ්ඩක් පරක්කු වෙන හරි වෙනව සුවපත් වේවා කියලා කියනකම් ගමනක් යන්න ගියා. ඒකේ වාසිය පින්නතුනි වඳින ඔබටයි ඔබේ හිත හුඟක් පහදිනේ වලි. ලොකු කුසලයක් ඔබේ මේ වෙලාවේ දිනන වෙන අවස්ථාවක්. ඒ නිසායි අවස්ථාව මගේ හැරගන්න එපා. මේ අපට පින්කම් කරන් තියෙන අවස්ථාව. ඒ නිසායි පින්කම් පින්නතුනි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. බුදුදහමේ සඳහන් වෙනවා ටිකෙන් ටික අපේ පින දිනු කරගන්න විදිය පින්නතුනි. දැන් අපි මේ සාමාන්‍ය කරන පින්කම් වලින් අපට පුළුවන් මනුස්ස ලෝකයේ ඉහළම සැප විඳින මට්ටමට කුසලයේ දිනු කරගන්න. මිනිස් ලෝකයේ පහළ වෙන ඉහළම පින භුක්ති විඳින කෙනා කවුද? සක්විති රජතුමා. සක්විති වත් ගැන ධර්මයේ සඳහන් කරනවා. චක්‍රවර්ති රාජ කෙනෙකු තියෙන දසරාජ ධර්ම ගැන සඳහන් කරනවා. දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මජ්ජවං තපං අක්ඛෝදෝ අවිහිංසාච කන්තේ චවිරෝධතා කියලා. දානේ සීලය පරිත්‍යාගය ආදී මෙන්න මේ ලක්ෂණ 10ක් ගැන සඳහන් වෙනවා. ඍජු බව, මදහත් බව, ක්‍රෝධ නොකිරීම, මෛත්‍රී වැඩීම. මෙන්න මේ ලක්ෂණ වැඩුවොත් යම් කිසි කෙනෙක් ඒක සඳහන් වෙනවා සක්විති රජ ලබන්න හේතුවක් කියලා. දවස් දෙකක් නෙවෙයි. බොහෝ කලක් ප්‍රවණ කරන්න ඕන. යම් කිසි කෙනෙක් මේ ගුණාංග නිතරම තමන්ගේ ජීවිතේ වැඩෙනවා නම් එයා මනුෂ්‍ය ශරීරයක් දරාගෙන මානසිකත්වයෙන් එයා සත්විත රජෙක් වගේ ඉන්නේ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා මනුෂ්‍යෙක් වශයෙන් මානසිකත්වයේ දිනන ප්‍රමේය මේ බුදුදහමෙන් කියන්නේ. ඒ විතරක් නෙමෙයි මනුෂ්‍ය භාවයත් ඉක්මවල තවත් ඉහළට යන බුදුදහමේ මඟ පෙන්වන අපට. මනුෂ්‍යාත්ම භාවයේ ඉක්මවල ඉහළට ගියාම කොහෙට යන්නේ? ඔව් දෙවි ලෝකයට. දිව්‍ය ලෝකයේ අධිපති හැටියට දෙදෙව් ලෝකයේ අධිපති සක්විත රජ බව ලබන්න කරන්න තියෙන දේවල් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ මොනවද? ඒ තමයි අර සත්ත වතපද සූත්‍රයේ දැක්කෙන්නේ මාතා පෙත්ති බරං ජන්තුං කුලේ ජෙට්ටා පචහයිනං සංහං සකිල සම්භාසං පේසුනෙයියා පහයිනං මච්චේර විනේ යුත්තං සච්ඡං. ඇත්ත කතා කිරීමක් තියෙනවා. කෝදා බිබුන්නරං ක්‍රෝධය දුරු කිරීම, මව්පියන් සැලකීම, කුල දෙටුවන් පෙදීම, ප්‍රිය වචන කතා කිරීම, පිසුණු බස් නොකීම, මෛත්‍රී වැඩීම, ඇත්ත කතා කිරීම, මේ වගේ ලක්ෂණ සක්විත රජ බව ලබන්න හේතු වෙන කාරණා කියලා කියනවා. යම් කිසි කෙනෙක් මනුස්ස ශරීරයක් දරාගෙන හෝ මේ ගුණාංග පුරන මානසිකත් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තා පින්නතුනි සක්විතේ සක්‍ර දේවේන්ද්‍රය වගේ මානසිකත්වයෙන් ඒ තැනැත්තා ඉන්නේ. දිව්‍ය ලෝකයක් ඉක්මවල තවත් ඉහළට යන බුදුදහමෙන් අපට අනුශාසනා කරනවා. ඊළඟට කොහටද යන්නේ? ඔව් ඊළඟට යන්නේ බ්‍රහ්ම ලෝකෙට. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මපදී වේ ලබන්න සඳහන් කරුණ සඳහන් වෙනවා. මොනවද ඒ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩන. මෛත්‍රිය වඩන්න වඩන්න පිනුත්න අපේ හිතේ සතුට වැඩි වෙනවා. ආධ්‍යාත්මික සෝයා කරා යම් කිසි කෙනෙක් දිනු කරගන්න තමන්ගේ හිත කැමති නම් එවැනි කෙනෙක් විසින් වැඩි යුතු ගුණ දහම් අතුරින් ආරම්භක පියවර හැටියට සලකන්නේ මොකද්ද? මෛත්‍රිය වැඩි වීම. මෛත්‍රී භාවනාව නොවැඩෙනවා නම් වඩන්නේ නැත්නම් තාම අපේ නිවෙන සැනසෙන මගට වැටිලා නැහැ. ඒක අමතක කරන්න එපා. වාග්දානේ උපයන කෙනෙක් වෙන්න පුළුවන්, වාක්‍ය ඉගෙනගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි යා මෛත්‍රී භාවනාව වඩන්නේ නැත්නම් තාම ට්‍රැක් එකට වැටිලා නැහැ යා. පින්නතුනේ මෛත්‍රී භාවනා වැඩිමේ ඉහළ මානසංශය මොකද්ද? යම් කිසි කෙනෙක් දැක්ක ගමන් මේ තැනැත්තාට හැඟීමක් ඇති වෙනවා. Tamante ඉන්න එකම දරුවා දෙස බලන ආකල්පෙන් එයා ඒ තැනැත්තා දෙස බලන්න හුරු වෙනවා. දැන් බලන්න පින්නතුනේ අපි පුද්ගලයන් එදිනදා ජීවිතේ මුණ ගැහුනාම කොච්චර අපේ හිතේ විරසක බව හට ගන්නවදනේ? කෙනෙක් වැඩිපුර කතා කරත් හොඳ නැහැ, වැඩිපුර කෑම කෑවත් හොඳ නැහැ, කෑම අඩුවෙන් කෑවත් හොඳ නැහැ, වැඩිය කතා කරත් හොඳ නැහැ, හේතු වෙල හිටියත් හොඳ නැහැ, කෙලින්ම මැදට වෙලා වාඩි වෙලා හිටියත් හොඳ නැහැ. මොකක් හරි අපට අඩුවක් පේනවනේ. නමුත් තමන්ගේ දරුවෙක් එහෙම ඉන්නවා නම්, ඒ ඉන්නේ ඔබගේ එකම දරුවා නම්, ඔබට ඒ වගේ හිතේ විරසක බවක් හට ගන්නවද? නැහැ නේනි. දරුවෙක් නැති නේද ඔබේ දරුවා? මෙතන ඇවිල්ලා සෙල්ලම් කරත් ඒ දරුවා ගැන ඔබට අමනාපයක් ඇති වෙන්නේ නැහැ. දරුවා පාලනය කරන්න බලයි. නමුත් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. නමුත් වෙන කෙනෙක් ඇවිල්ලා මේ වගේ දෙයක් කළොත් වෙන ළමෙක් ඇවිල්ලා එතකොට අර අපේ මෛත්‍රිය නැහැ. අපේ යමල තාත්තරගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා තියෙන්නේ ඔව තමන්ගේ දරුවන්ට විතරයි. නමුත් වෙනතුනේ මහා බ්‍රහ්මයා කියලා කියන්නේ මේ මුළු ලෝකයටම මේ සතර බ්‍රහ්ම විහරණ වලින් සලකන අය. එවැනි මානසිකත්වයක ඉන්න පුළුවන් නම් පින්නතුනි අපේ සතුට දැන් තියෙන ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩි වෙනවා. දැන් පින්නතුනි අපි මේ සඳහන් කළේ ටික ටික අවිද්‍යාව දුරු වෙන විදිය. ටික ටික අර මහා අන්තරීක්ෂ නිරයෙහි තියෙන අන්ධකාරය ටිකෙන් ටික දැන් අපෙන් දුරු වෙමින් ඉන්නේ. මොකද දැන් කම්මසකතා සම්මාදිටියේ ඉන්නවා. ඒතකොට දැන් මේ හොඳ කර්ම කරයි කියලා ඔබ හිතනද ඔබට සම්පූර්ණයම සම්මාදිටිය ලැබිලා තියෙන කියලා? නෑනේ. ඔව් එහෙම නැහැ කියන එක තේරුම් ගන්න එක හරි ලොකු දෙයක්. පින්නතුනේ කර්මඵල අධිහිමෙන් විතරක් සම්මාදිටිය ලැබුවා වෙන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පහළන කාලෙත් කර්මඵල අධහන බ්‍රාහ්මණවරු ලෝකේ හිටියා. මුනිවරු හිටියා, ශාස්ත්‍රවරු හිටියා. ඒ විතරක් නෙවෙයි සිල්වත් අයත් හිටියා, හිත දිනු කරපු අයත් හිටියා. කාමච්ඡන්ද ආදී පංච නීවරණ බොහෝ කලකට දුරු කරපු අය ලෝකේ හිටියා. කෙනෙකුගේ සාර්ථකත්වයේ පින්නතුනේ ලෝභ ද්වේෂ දෙක අඩු වුණාට විතරක් කෙනෙකුගේ සාර්ථකත්වය බුදුදහමෙන් බලන්නේ නැහැ. දැන් ආලාර කාලාම කියලා කියන්නේ රාග ද්වේෂ විතරක් නෙවෙයි. විචිකිච්ඡාව තීන මිද්දේ උද්දච්ච කුච්ච කියන මේ පංච නීවරණම කොච්චර කාලයකට පරිණ කරපු පුද්ගලෙද්ද? මහා කාල 84,000කට. මහා කාල 84,000ක් කියන්නේ බුදුරජාණන් වහන්සේලා දිගටම පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලයක්. එතරම් අති දීර්ඝ කාලයකට පංච නීවරණ යටපත් කරපු කෙනෙක් තමයි ආලාර කාලාම කියලා කියන්නේ. බුද්ධකරාම පුත්තා ඊට ආසන්නෙන් හිටියා. අසිත කාල දේවලත් බොහෝ කලකට කෙලෙස් ප්‍රහිණ කරපු කෙනෙක්. ඔහු මේ සිද්ධාර්ථ කුමාරය දැකලා මුලින් සිනහසෙලා පස්සේ ඇඬුවා. ඇයි ඇඬුවේ? ඔහු දැනගත්තා ඔහුටත් වඩා දුරක් මේ පුංචි කුමාරය යනවායි කියලා. එතුමා දැනගත්තා. හැබැයි ඒ කාලේ තමන්ට ඉන්න නොලැබෙන බවත් දැනගත්තේ ඒ නිසා තමයි දුක් වුණේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන විට ලෝකේ මිනිස්සු තේරුම් ගන්න තියමුනේ නීවරණ පහක් විතරයි. පංච නීවරණ විතරයි. බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළුනේ වෙනි කාලෙක. ඒ නිසා ඔබ හිතනවා නම් පංච නීවරණ දුරු කිරීම විතරේ බුදුදහමේ බලාපොරොත්තුව කියලා, ඒ අදහස සම්පූර්ණ නැහැ. පින්නතුනේ පංච නීවරණත් ඉක්මවලා නීවරණ හයක් ගැන බුදුදහමේ කියනවා. හයවෙනි නීවරණය මොකද්ද? අවිද්‍යා නීවරණය. යම් කිසි කෙනෙක් පින්නතුනේ මනුස්ස ලෝකේ සක්විති වුණත්, දිවි ලෝකයේහි සක්‍ර දේවේන්ද්‍රය වුණත් විතරක් නෙවෙයි, බ්‍රහ්ම ලෝකයේ මහා බ්‍රහ්මයා වුණත්, මහා බ්‍රහ්මයාට බුදුරජාණන් වහන්සේ අවිද්‍යා නීවරණය දුරු වෙන විදිහට ධර්ම දේශනා කරද්දි මොකද වුනේ? ඔහුගේ ශෝකයට කම්පාටපත් වුණා. ලොමු දැහැගත්තා කියලා සඳහන් කරනවා. මහා බ්‍රහ්මයාත් හිතන් හිටියේ මේ ඔක්කොම නිත්‍යයි කියලා. අන්නේ නිත්‍ය සංකල්පයේ දුර වෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මහා බ්‍රහ්මිය පවා පිනුතුනේ කම්පණයට පත් වෙනවා. එහෙනම් පිනුතුනේ කම්මසකත සම්මාදිට්ඨිය ඉක්මවල යන්නේ. ඊළඟ සම්මාදිට්ඨියේදී දුර වෙන අවිද්‍යාව මොකද්ද? කම්මසකත සම්මාදිට්ඨියේ ලක්ෂණය තමයි පිනුතුනේ අපි හිතන් ඉන්නේ, දැන් මම මේ වගේ දන් දෙනවා, සීල රකින්නවා, භාවනා කරනවා, මේ පිටස්තර ලෝකෙ දෙයක් තියෙනවා කියලා බලාපොරොත්තු වෙන තමයි දැන් අපි මේ ඉන්නේ. කම්මසගත සම්මාදිටි ලක්ෂණය මොකක්ද? දැන් මෙතනින්නම් හොඳට කල්පනායෙන් අහන්නේ. දැන් මෙතනින්නම් තමයි ඔබ දක්ෂ කෙනෙක්ද කියලා ඔබටම බලාගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මුලින් ටික තේරුණා කියලා ඔබ විශේෂ කෙනෙක් වෙන්නේ නැහැ. මෙතන ඉඳන් දැන් ඕන පටන් ගත්තා ඈ. කඳ නගින්නේ. හොඳ අවධානයෙන් ඉන්න. පින්නොතුනේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, සැකයක් හිතෙනවා නම් බලන්න මජ්ක්‍ධිම නිකාය දෙවැනි සූත්‍රය, සබ්බාසව සූත්‍රය. සම්බාස සූත්‍ර දෙයක් වෙන යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම, මේ කුසල අකුසල කර්ම කරන කෙනාමය නැවත ඉපදෙන්නේ ඒ කර්ම වලට අනුව කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසූකයක්, දෘෂ්ටි නැමති කතරක අතරමං වීමක් කියලා. දැන් හොඳට කල්පනාවෙ ඉන්න, දැන් දන්නෝදි අරින්න යන්න එපායි. දැන් මේ කියන්නේ කම්මසකත සම්මාදිටිය ඉක්මවල ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව මේ කියන්නේ. සම්මුති සත්‍ය අනුගත්වතින් කම්මසකත සම්මාදිටියදී අපි කියනවා හොඳ පින්කම් කරන්න සුගතිගාමි වෙන්න ඕන කියලා කියනවා. ඒක හරි. ඒ කර්මානුරූප වලට අනුව තමයි අපි මේ දැන් මේ මනුසාත්ම භවත් ලබාගෙන තියෙන්නේ. ඒක අසත්‍යක් නෙවෙයි. නමුත් පින්නතුනේ ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව ගත්වතින් මේ කර්ම කරන කෙනා මේ නැවත ඉපදෙන්නේ කියලා ඔබ හිතුවොත්, ඔබ ඒ මතය නම් 100%ම ඉන්නේ. ඒක ඒ අවබෝධය, ඒ දර්ශනය සම්පූර්ණ නිවැරදි නැහැ. හැබැයි එකෙන් කියන්නේ පිටසත්වයේ කියලා කියන්නේත් නැහැ. ඔබ කරන කර්මවල විපාක ඔබට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. වරදා තේරුම් ගන්න එපා. මේ කර්ම කරන සත්‍යා මේ නැවත ඊළඟට යන්නේ කියලා හිතුවොත් ඒක වැරදි දැක්මක් කියලා කියන්නේ ලෝකෝත්තර සම්මාදිටික සාපේක්ෂව, පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව. මෙන්න මේ නිසා තමයි බුදුදහමෙන් කියන්නේ පතෝයායක රජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං කියලා. මේ මුළු පෘථුවියටම රජවීමටත් වඩා, සක්විත රජවීමටත් වඩා සංගස්ස ගමනේනවා දිව්‍ය ලෝකයේ ගිල සක්‍ර දේවදර වෙනටත් වඩා සබ ලෝකාධිපච්චේන මුළු ලෝකෙටම අධිපති වෙන මහා බ්‍රහ්මත්වයට පත් වෙනටත් වඩා සෝතාපට්ටි ඵලං වරම්. සෝවාන් වීම උතුම් කියලා සඳහන් කළා. ඒ නිසා අපි හැම දිනෙකම බණ කියන මායතුළු අපි හැම දිනෙකම සෝවාන් වීම සඳහා උත්සාහ කරන අය. ඒ සඳහා පින්නතුනි අපි ඊළඟ දර්ශනය ඇති කර ගන්නට ඕන. මෙන්න මේ දැක්ම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අවබෝධ කරගත්තොත් තමයි අපි අවිද්‍යාවේ අවිද්‍යා අන්ධකාරයේ ඉතුරු ටික දුරු කරන්නේ. පින්නතුනි මෙතෙන්දි තමයි අපි තේරුම් ගන්නෙ ඇත්තටම අපේ ජීවිතේට මොකද්ද වෙන්නේ කියලා. අපේ ජීවිතය කියන්නේ මොකද්ද පින්නතුනි? අපේ ජීවිතය කියන්නේ ඇහෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයෙන් පහස ලැබීම, හිතට අරමුණු පැමිණීම. මෙන්න මේකයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒත් මේ අත්දැකීමක් ලබනකොට අපට මොකද්ද වෙන්නේ? ඇසෙන් රූපයක් දකිනකොට මොකද්ද වෙන්නේ අපට? ඇසෙන් රූපයක් දකිනකොට වෙන්නේ පින්නතුනේ මේ බාහිර ලෝකයේ සතර මහා භූත රූප එකතු වෙලා ආලෝක ආදී කාරණාවල එකතු වෙමින් අපට වර්ණ මාත්‍රයක් ලබා දෙනවා. ඇහෙන් ලබා දෙන පින්නතුනේ වර්ණය විතරයි. ඊට වඩා කිසිම දෙයක් ඇහැට කරන්න බෑ. ඇහැට වර්ණ මාත්‍රය ලබා දීම විතරයි කරන්නේ. ඒකේ දිග්ග, පළල, ත්‍රිමාණව තීරුම් ගැනීම ඔක්කොම අනිත් එක ලබා ගන්නේ අනිත් ඉන්ද්‍රිය වලින් සහ මනසින්. කෙනෙක් හඳුනා ගන්න ඔක්කොම මනසින්. මේ අපේ ඇස ඉදිරිපිට තියෙන්නේ මේ සතර මහා භූත රූප වලට ආලෝකය වැදිලා ඒක පරාවර්තන වීම විතරයි තියෙන්නේ. අනිත් එක ඔක්කොම ඇති කරගන්නේ තමන්ගේ අභ්‍යන්තරින්. ඒ වගේම පිනොතුනේ මේ වර්තමානයේ ලබන ඇසින් රූපයක් දැක ලබන අත්දැකීමක් තියෙනවනම් ඒ අත්දැකීමේ ස්වභාවය තමයි ඒ අත්දැකීම මේ වර්තමාන මොහොතේ තමන්ට ලැබෙන අත්දැකීමක්. ඒ අත්දැකීම අතීතයේ තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. අපි නිතර කියන උදාහරණයක් අපි කණ්ණාඩි ළඟට යනකොට ඒ කණ්ණාඩියේ රූපය අපි යන්න කලින් තිබ්බේ නැහැ. ඒ මොහොතෙහි අපේ රූපය, කණ්ණාඩිය, ආලෝකය, අපේ බැලීම, විඥාණය මේ වගේ කරුණු රැසක එකතුවකින් ඒ මොහොතේ කණ්ණාඩිය තුල රූපේ නිර්මාණය වුණා. ඒ පේන රූපයේ පිනතුනේ කණ්ණාඩියේ පේන අපේ රූපය අපිට පුළුවන් අල්ලන්න. කණ්ණාඩියේ පේන රූපය අල්ලන්න බෑ. ඒ කණ්ණාඩියේ පේන රූපේ ඉඹින්න පුළුවන්ද? ඉඹින්නත් බෑ. ඒ කණ්ණාඩියේ පේන ඡායාවේ අපට ගඳ සුඳ බලන්න පුළුවන්ද? ඒත් බෑ. ඒ කණ්ණාඩියේ පේන රූපය අපට රස බලන්න පුළුවන්ද? ඒත් බෑ. එක ඉන්ද්‍රියකින් ගන්න අරමුණේ පිනතුනේ ඒ ඉන්ද්‍රියෙන් වැඩේ කළ එතනින් අවසන්. සමාන උදාහරණයක් ගත්තොත් වතුර බේසමක් ගත්තොත් වතුර බේසමට ඔබ මුහුණ තියලා බැලුවොත් මොකද්ද වෙන්නේ? වතුර බේසමක් තියලා මුහුණ දාලා බැලුවොත් මොකද්ද පේන්නේ? ඕ ලෝකේ ලස්සනම කෙනා පේනෝනේ. ඕ පින්නතුනි ඒ පේන රූපය ඒ පේන රූපය ඔබට පුළුවන් අල්ලන්න අතින්. ඇල්ලුවොත් මොකද්ද හම්බ වෙන්නේ? වතුර අහු වෙන්නේ. ඒ බේසමේ පේන වර්ණ රූපය ඔබට පුළුවන් දිවෙන් රස බලන්න. වතුර රස බලන්න පුළුවන් රූපය රස බලන්න බෑ. ඒ පේන රූපය සද්දයක් තියනවද? වතුර බේසන වගේ හුවත් වෙන සද්දයක් තියෙයි. ඒ රූපේ සද්දයක් නැහැ. අන්නේ වගේම පින්නතුනි කනෙන් ශබ්දයක් අහනවා නම් ඒ ශබ්දයත් එහෙමයි. ඒ ශබ්දය කනට විතරයි නැඹුරු වෙන්නේ. ඒ ශබ්දය බලන්න බෑ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපට ආයතන 12ක් තියෙනවා. ආයතන කියන්නේ මොනවද? ආයතන කියන්නේ අරමුණු නිස්පාදනය කරන ස්ථාන. දැන් බඩු නිස්පාදනය කරන තැන් වලට කියන ආයතන කියන්නේ කර්මාන්ත ශාලා, කර්මාන්ත ආයතනය. ඒ වගේ තමයි අපේ ජීවිතයට බඩු නිස්පාදනය කරන ආයතන තියෙනවා. අන්නේ ආයතන අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි. ආයතන 12ක් තියෙනවා. මේ ආයතන 12ෙම පින්නතුනි බලන්න පුළුවන් ආයතන කීයද තියෙන්නේ? බලන්න පුළුවන් ආයතන එකයි තියෙන්නේ, රූප ආයතනේ විතරයි. මේ පේන රූපේ විතරයි බලන්න පුළුවන්. එතකොට ඇහැ එක ආයතනයක්, රූපය තව ආයතනයක්. ඇහැ පුළුවන්ද බලන්න අපට? පින්නතුනි ඇහත් අපට බලන්න බෑ. ඇහෙන් මුළු ලෝකයක් බලන්න පුළුවන්, ඇහැට ඇහැ බලන්න බෑ. කනෙන් මුළු ලෝකෙම දේවල් අහන්න පුළුවන්, නමුත් අපට කන බලන්න බෑ. දිව බලන්න බෑ අපට. දිවෙන් පුළුවන් රස දැනෙන විතරයි. පින්නතුනි චක්කුන් අනිච්චයන් කියලා කියන්නේ මොකද්ද බුදුහාඳුරෝ? මේ කියන හැම කරුණාකම පිණිසනේ ඔබේ බුද්ධිය වැඩෙන කාරණා හොඳ කල්පනායෙන් අහන්න. ඔබේ ෂණ සම්පත්තිය ලැබෙන අවස්ථාවයි ෂණ සම්පත්තිය Tamante ලැබෙන්න තියෙන අවස්ථාවම අගහැර ගන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කළ චක්කුම් අනිච්චං කියලා කාරණය. ඇස අනිත්‍යයි කියලා. මොකද ඇස අනිත්‍යයි කියලා කියන්නේ ඇයි? රූප අනිත්‍යයි කියන්නේ මොකද්ද? ඉවරයි කියන්නේ මොකද්ද? අපි ගැඹුරට යමු. පින්නතුනි, ඇස අනිත්‍යයි කියලා කියන්නේ පින්නතුනි. ඇස අනිත්‍යයි කියලා කියන කෙනෙකුට පින්නේ පුළං ඇහැ නොපෙනී යනවා, ඇහැ කාලෙකදී කැඩිලා බිඳිලා යනවා, මැරණයට පස්සෙන් ඒක ආදාහනය කරොත් දූවිලි යනවා, ඕකේ අනිත්‍යයි කියලා සමහරකට හිතෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ ඇස සජීවි වෙන්නේ රූපයක් තියෙනකොට, විඥානය තියෙනකොට, සඤ්ඤා සංඛාර ආදී මේ කරුණු 10ක් එකතු වෙච්ච තැන පෙරපසු නොදී ඒ හේතු ටික ඇති තැන මේ මොහොතේ ඇස හටගත්තා. අන්න ඒකටයි අසනිත්‍යය කියලා කියන්නේ. මේ පේන හැ කවදා හරි නොපෙනී යනවා, කණ්ණාඩි දාන්න වෙනවා, මරණයෙන් පස්සේ මේක දිරාපත් වෙනවා, වැලිය වෙනවා, දූවිලි වෙනවා කියලා කිව්වට අසනිත්‍යය කිව්වා වෙන්නේ නැහැ. අසනිත්‍යය කියන්නේ පිනතුණි. සබ්බේ අනිත්‍යය කියලා කියන්නේ සද්දං අනිච්චං කියලා කියනවා. සබ්ද අනිත්‍යය කියන්නේ මොකද්ද? සබ්ද අනිත්‍යය කියන්නේ පින්නතුනි මේ සබ්දය හටගත්තේ මේ මොහොතේ. ඒ වගේම චක්කුං අනිච්චං කියලා කියන්නේ ඇසට රූපයක් එනකොට ඒ රූපයට ඇස රූපය ඇහැට පෙනුනට ඇහැට රූපයයි ති නෑ, රූපයට ඇහැයි තිත් නෑ. දැන් මේ උපකරණය නිසා සබ්දයාවට මේ සබ්දේ රූපයට අයිතිද? එහෙනම් මේ සබ්දේ කනට අයිතිද? මේ සබ්දේ විඤ්ඤාණයට අයිතිද? මේ එහෙකටවත් අයිති නැහැ. හැබැයි මේ එක හේතුවක්වත් නොතිබ්බොත් රූපේ හටගන්නෙත් නැහැ. දැන් මේ සබ්දේ මේකට අයිති නැහැ කියලා අපි කියනවා. හැබැයි කවුරු හරි බැන්නත් කොහමද? ආ මට බැන්න හොඳයි බලාගමු. පිරිස ඉන්න තැනදීම මට බැන්න කියලා ඊට පස්සේ එතන ඉඳන් වැඩේ පටන් ගන්න ෆයිල් එකක් ඕපන් කරනවා. ආයෙත් බැනලා තියෙනවා ඒ ෆයිල් එකේ ලිපියක් දාගන්නවා. අහවල එක්කනත් එකක් බැනලා තියෙනවා ඒකත් දාගන්න. ඔක්කොම ෆයිල් ටිකත් එක්ක ඔක්කොම දැන් අලුතෙන් ෆයිල් එකක් ඕපන් කරනවා. තව තව එකතු කරගන්න මේ ආත්මෙත් සසරෙදී හම්බුනොත් ඒවත් අර ෆයිල් එකට දාගන්නවා. ඒව සිනතුනි නින්දෙදි තමයි ෆයිල් ටික ඇරෙන්නේ. මේ ජීවිතේ ඇරෙන්නේ නින්දෙදි. ඈ නින්දෙදි සිනතුනි අපට මිය ගිහිපු පුද්ගලෝ නැහැ. දැන් බලන්න අපි නින්දෙදි හේනියක් දකිනවා. කිනම් දැක්නොටන වාහනයක යනවා. වාහනේ යනකොට ඔන්න දැන් ඔන්න තමන් කැමති රෙස්ටුරන්ට් එකටත් යනවා. යනකොට ඒකෙදි හම්බෙන ඉස්කෝලේ ගිය කාලේ යාළුවෙක්. එයාත් හම්බෙනවා. යනකොට එයාත් එක්ක ඉන්නකොට දැන් ඔන්න තමන්ගේ ආච්චිත් ඔන්න යතේ පේනවා. ආච්චි කැමතිම කෑමකුත් ඒකෙදිම ලගේනවා. ඔහොම යනකොට පේනතුනි තව කෙනෙක් බල්ලෙකුත් අරන් එනවා බල්ල බුරනවා හයියෙන්. බල්ල බුරනකොට මාව දිනනවා. මේ උදේ ගෙදර ළඟ බල්ලෙක් බුරනවා. දැන් හීනෙන් අවදි වුණා. පින්නතුන් දැන් මේ හීනේදී පෙනිච්ච ටික බලන්න. අර ඉස්කෝලේද ගියපු යාළුවා දැන් මිය ගිහිල්ලා. අර පෙනිච්ච ආච්චිත් දැන් නැහැ. එයාත් මැරිලා. නමුත් හීනේදී ඔක්කොම ටික සජීවී පුද්ගලෝ වගේ ආවා. පින්නතුන් මේ හීනේදී එන්නේ මේ ජීවිත කාලය ටික විතරයි. පින්නතුන් මරණාසන්න මොහොත කියලා කියන්නේ චුති චිත්තය හට ගන්න අවස්ථාව කියලා කියන්නේ මරණාසන්න අවස්ථාව කියලා කියන්නේ කොහොමද? මේ අවුරුදු 50 60 විතරක් නෙමෙයි පින්නතුනි මුළු සසරකේව කල්ප ගානකේව එකම ලයින් එකකට කියලා පේන ගන්නවා. එයින් එකක් තමයි අවසානට ඇවිල්ලා ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. අන්න ඒ පේන දේ හොඳ දෙයක් වුණොත් ඒක අපට හිතලා නිර්මාණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ අවසාන කර්මය බවට පත් වෙන්නේ ආචීර්ණ කර්මයක් බොහෝ විට. ආචින්න කම්ම කියන්නේ මොනවටද? නිතර පුරුදු කරපු කර්මයක් තමයි අවසාන ආසන කර්මවලට පත් වෙන්නේ. එතෙන්දී අපට පිනතුනේ පාලනයක් කරන්න මේ අපට. එහෙම පාලනයක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයා තමයි සංඛාර උප්පත්ති කියලා සූත්‍රයේ තියෙනවා. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා, වීරිය, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ කරුණ හුඟා ප්‍රායෝගික කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මාර්ගඵල නොලබලා තිබුණත් එයාට පාලනය කරන්න පුළුවන් මේ ටික. එයාට නැවත සුගතියේ කොයි තැනද ඉපදෙන්නේ? මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද කියලා එයාට තීරණය කරන්න පුළුවන්. එයා ඉපදෙන රට උනත් එයාට තීරණය කරන්න පුළුවන්. විතරක් නෙවෙයි වෙනත් එයාගේ අම්මා තාත්තුණත් එයාට තීරණය කරන්න පුළුවන්. මේ ලෝකයේ පහළ වෙන මඟඵල නොලබුවත් මේ ලෝකයේ පහළ වෙන අවසාන වතාවට සම්බුද්ධත්වයේ සඳහා ලෝකයේ පහළ වෙන බෝසත් උතුමකු පින්නතුනි තමන් ඉපදෙන රට, ඒ රටේ ප්‍රදේශය, ඉපදෙන කාලය, තමන්ගේ අම්මා, කුලය මේ සියල්ලක්ම තීරණය කළා තියෙනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම ඉහෙරටම වඩපු කෙනෙක් විදියට. හැබැයි එහෙම පල්ලේ ආයේ පින්නතුනි ඒ ඉන්ද්‍රිය ධර්ම එයා දිනු නොකරගෙන තිබුණොත්, එයා මාර්ගඵල නොලබපු කෙනෙක් නම් පින්නතුනි ඉන්ද්‍රිය ධර්ම ශක්තිමත් නැත්නම් ඒ තැනැත්තා පින්නතුනි කොයිතරම් පින්කම් කළ තිබුණත් එයා අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙනවා කියන කතාවක් නැහැ. කඩන පින්කම් කරයි කියලාත් එහෙම නැහැ. සමහර පින්නතුන් හිතන අටමහා පින්කම් කරොත් ඔක්කොම හරි කියලා. අටමහා පින්කම් නෙවෙයි පින්නතුනි මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි එක කෙනෙක් පමණක් දෙන අසද්දෘශ මහා දානීය දීපු කොසල් රජතුමාට උදව් කරපු කොසල මල්ලිකාවටවත් සුගතිගාමි යන්නේක ලිහිසි දෙයක් වුණේ නැහැ. එනිසා ඒක සරල දෙයක් නෙවෙයි. ඔබ මේ සුගතිය ලබාගෙන තියෙන අද මේ දවසේ පින්නතුනි හිතන්න එපා සරල ලිහිසි පහසු පිනකින් කියලා. ඉතාම බලවත් කුසලයකින් තමයි ඔබ අද මේ මට්ටමේ ඉන්නේ. එනිසා ඒක ලැබපු කෙනෙක් හැටියට ඒක ඉහළම මට්ටමට දිනු කරගන්න ඔබ බලන්නට ඕන. අවිද්‍යාව දුරු වෙන දර්ශනයක් අපේ හිතේ නිතරම ඇති කරගන්නට ඕන. අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ මොකද්ද පින්නතුනි? දුරු වෙන විදිහට බලන්නේ කොහොමද? එහෙම බලන ක්‍රම කීයක් තියෙනවද? ක්‍රම පින්නතුනි මූලික වශයෙන් ක්‍රම 1000ක් තියෙනවා. සෝවාන් වීම සඳහා ක්‍රම 1000ක් ගැන සඳහන් වෙනවා. ඒ 1000න් කොතෙන්ද ගියත් පින්නතුනි එක දොරක් ඇරුණු ගමන් සැඩ පහරට වැටෙනවා. හරියට එකම ගංගාවට බහින තියෙන දොරවල් 1000ක් වගේ. හැබැයි මේ මොන දොරටුවෙන් ඇතුළුනත් ඒ හැම දොරටුවටම අරින්න තියෙන යතුර එක සමාන යතුරක් තියෙනවා. මොකක්ද යතුර? මොකක්ද යතුර? ඒ යතුර තමයි පින්නතුනි පටිච්ච සමුප්පාදයේ පිරවඳ අවබෝධය නැමැති යතුර අරගෙන තමයි ඒ සැඩපහරට බහින්න ඕන. අනිත්‍යතාවයේ පිළිබඳව දැනුම සහිත යතුරෙන් තමයි දොර අරින්නේ. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ වෙනස් වෙනවා කියන එක තමයි කියන්නේ. කොච්චර හුවත් කියන්නේ ඒක තමයි. මන 10ක් කිව්වත් ඒකම තමයි කියන්නේ. නමුත් පින්නතුනි අනිත්‍යතාවය කියන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. අනිත්‍යතාවය කියන්නේ වෙනස් වීම නෙවෙයි. කැඩෙන බිඳෙන එක නෙවෙයි. චේන්ජින් එක නෙවෙයි. චේන්ජින් එකයි ඉම්පර්මනන්ස් එකයි වෙනස් බුදුදහමේ. චේන්ජින් කියන්නේ තියෙන දේ වෙනස් වීම. දැන් කළු පහට තියෙන කොණ්ඩේ සුදු වෙනවා. හොඳ ලස්සනට තියෙන හාම දුර්වල වෙනවා. තරුණ අය මහලු වෙනවා. ඒව වෙනස් වීම වෙනුත් ඒව අනිත්‍ය නෙවෙයි. වෙනස් වීම කියලා කියන්නේ අස්මින් සති දං හෝති අස්මින් අසති දං හෝති කියලා පටිච්ච සමුප්පාද න්‍යායයට පදනම් වෙලා තියෙන හේතු ඇති කල්හි යමක් තියෙනවා හේතු නැති කල්හි එක නැති වෙනවා කියන සිද්ධාන්තය. තවත් විදියකට කියනවා නම් පින්නතුනි බුදුහාඳුරන්ගේ වචන වලින් කියනවා නම් අහොත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියන කාරණය. අපි යම් කිසි අත්දැකීමක් වර්තමානයේ ලබනවා නම් ඒ මොකද්ද? ඒක පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනි අපි මෙතන දැන් සද්දයක් හටගත්තනම් මේ සද්දේ කලින් තිබ්බේ නැහැ. මේ අවස්ථාවේදී හටගත්තා එතනම නිරුද්ධ වුණා. ඔබ කණ්ණාඩි ඉස්සරහට යනකොට ඒ රූපය කලින් තිබ්බේ නැහැ. ඒ වෙලේ හටගත්තා එතනම නිරුද්ධ වුණා. ඒකම තමයි පින්නතුනි ඔබ ඇසෙන් ඔබේ දරුවා දැස බලනවා නම් අම්මා දිහා බලනවා නම් ඔබේ කනෙන් සද්දයක් අහනවා නම් නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම් දිවෙන් රසයක් විඳිනවා නම් හිතට සිතුවිල්ලක් එනවා නම් මේ ඉන්ද්‍රිය හයෙන් මොන අරමුණ ගත්තත් මොකද වෙන්නේ? ඒ වෙලාවේ අත්දැකීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි අපේ හිතේ චෛතසිකයක් තියෙනවා. සති කියන චෛතසිකයේ සංඥා කියලා කාරණයක් තියෙනවා. මේ චෛතසික මේ වගේ එක එක කාර්යභාරයන් කළා අර කලින් එකත් එක සම්බන්ධ කරලා හඳුනා ගන්න ගතියක් තියෙනවා. හැබැයි තිබ්බට ඒ කලින් අර මොන හේම මෙතෙන්ට එනව නෙවෙයි. එතකොට අපේ දක්ෂතාවයක් තිබුණොත් පින්නතුනි, තමන් මේ දකින රූපය මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා දකිනවනම්, තමන්ට හිතට සිතුවිල්ලක් එනකොටම තමන් දකිනවනම්, තමන්ට බැනපු කෙනෙක් හෝ වේවා, තමන් ගැන ගුණ කතන කරපු කෙනෙක් හෝ වේවා, පූජනීය උතුමෙක් හෝ වේවා, යම්කිසි කෙනෙක් ගැන සිතනකොටම ඔබ දක්ෂ නම් මේ සිතුවිල්ල මේ මොහොතේ අර කණ්ණාඩි ළඟට ගියා වගේම හටගත්තා, එතනම නිරුද්ධ වුණා කියලා තමන් දැක්කොතින් පින්නතුනි, මුලදී සුතමේ ඥානෙන් අහලා හැකිතාක් දුරට ඒක පුහුණු කරවතින් ඔබ හිතට සිතුවිල්ලක් එනකොටම ඒ සිතුවිල්ල ඒ වේගයෙන්ම ඔබ හඳුනා ගන්න දක්ෂ වුණොතින් සිනුතුනේ දක්ෂ වෙන පමණට ඔබට බාහිර රූප ශබ්ද ආදිය තුලින් දුක් පීඩා එන්නේ නැහැ. මජ්ක්‍ධිම නිකාය අවසාන සූත්‍රයේ පින්නතුනේ 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ අවබෝධය මෙන්න මේ සූත්‍රයේ දැක්වෙනවා පින්නතුනේ. අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කාරණයක්. බුදුදහමේ තියෙන උසස් ඉන්ද්‍රිය භාවනා ගැන සඳහන් කරනවා. ඒ තැනැත්තාට එහෙන් රූපයක් දකිනකොට පින්නතුනේ, රූපය දැකලා ඇසිපිය ගහන මොහොතකදී එයාට ඒ රූපය ගැන මනාපයක් හෝ අමනාපයක් හෝ ඇති වුණා නම් ඒ ඔක්කොම දුර වෙලා එයාගේ උපේක්ෂාවට පත් වෙනවා. එයා මුලදී පොඩ්ඩක් මුලා වෙනවා, වැඩි වෙලා යන්නේ නැහැ. එයා ඇතින් තවදුරටත් ඒ ගැන හිතනවා. අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා. එයාගේ කනට ශබ්දයක් අහලා ඒ ශබ්දයෙන් රාග ද්වේෂ ආදියක් ඇති වෙනවා නම්, ප්‍රියා අමනාප බවක් ඇති වෙනවා නම්, ඒ ඇති වෙන දේ යාට දුර වෙන්න ගත වෙන්නේ හරියට අසුරු සැනක් ගන්න මොහොතක් විතරයි, තාම් සුළු කාලයක්. නාසයේ ගඳ සුවඳක් විඳලා ඒ තුළින් යාට මනාප අමනාප රාග ද්වේෂ ආදී ඇති වෙනවා නම්, ඒ ඇති වෙන චේතනා දුර වෙන්න උට ගත වෙන කාලය කොච්චරද? හරියට ගහල කොලේක නෙළුම් පතකට දාපු වතුර බිඳක් බිමට වැටෙන ගත වෙන කාලයට හා සමානයි. දිවට ඇතිවන රසයකින් එයාට ඇතිවන මනාපමනාප ආදී දුරු වෙන යට ගත වෙන කාලය කොච්චරද? හරියට දිව කෙළවරේ තියෙන වතුර බිඳක් බිමට දාන වෙලාවක් යන ඉතාම සුළු මොහොතකදී එයාට ඒ දිව රස අරබයා ඇතිවෙච්ච ඒ මනාපමනාප ආදී දුරු වෙනවා. ශරීර ස්පර්ශයක් විඳලා යාට මනාපමනාප ආදියක් ඇති වෙනවා නම්, ප්‍රියාමනාප බවක් ඇති වෙනවා නම්, ඒක දුර වෙන යට ගත වෙන කාලය කොච්චරද? හරියට ශක්තිමත් පුරුෂයෙක් දික් කරපු වතක් නවන නවපු වතක් දිගාරින වගේ තාම සුළු මොහොතක්. හිතට එන අරමුණක් පිළිබඳව මනාපයක් හෝ අමනාපයක් දුර වෙන යට ගත වෙන කාලය කොච්චරද? හරියට ඉතාම රත් වෙච්ච ගිනියම් වෙච්ච යකඩ කබලකට වතුර බිඳක් දානවා වගේ තාම සුළු මොහොතකදී එයාට ඒ හැඟීම් දුර වෙනවා. ඒ අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියන්නේ ඊට පස්සේ සේක ප්‍රතිපදා වෙනම තියෙනවා. සේක කෙනා කරන විදිය. සේක පුද්ගලයා ඒ වැනි අරමුණු වලින් රාග ද්වේෂ ආදී ඇති වුණොත් එයා තමන් ගැන බොහොම ලැජ්ජාවට පිළිකුලට පත්කල එක ඉක්මනින් දුර වෙනවා. රහතන් වහන්සේ ගැන සඳහන් කරනවා. මේ අනිත්‍යතාවය හොඳට දැකලා රහත් භාවයට පත්වෙච්ච කෙනා රහතන් වහන්සේගේ ආකල්පය සඳහන් වෙනවා කොහොමද? රහතන් වහන්සේ ඇසින් දකින රූපය පිළිකුල් රූපයක් නම්, දැන් අපි කියමු සතෙක් ඇත කළා තියෙනවා කියලා, නැත්තම් ආහාරයක් ඉතාම අපිරිසිදු වෙලා කුණු වෙලා තියෙනවා කියලා. ඒ වගේ දෙයක් රහතන් වහන්සේ කෙනෙක් දකිනකොට රහතන් වහන්සේට ඕනනම් පිළිකුල් විදිහට මෙනෙහි කරන්න ඕන නම් පිළිකුල් විදිහට මෙනෙහි කරන්න ඕන. ඒ පිළිකුල් දේ පිළිකුල් දෙයක් නෙවෙයි කියලා ප්‍රියමනාප දෙයක් ඉදිරියේ මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. සමහර රහතන් වහන්සේලා පිණ්ඩපාතය යනකොට ලාදුරු රෝගිය පිණ්ඩපාතය බෙදනවා. බෙදනකොට ඇඟිලි කෑල්ලක් එක්කම වැටෙනවා. ඇඟිලි පුරුකක් එක්කම. ඒක අයින් කළා අනිත් එකේ වනද? සමහර අසනීප වෙලා හැම රෝගෙ හැදිච්ච අය ඉන්නවා. එයාට අත් දෙකේම සලකන ඒ ප්‍රිය දේ අප්‍රිය දේ පිළිකුල් දේ පිළිකුල් නොවන දෙයක් විදියට සංඥා වෙනස් කරගන්න අභ්‍යන්තරේ. රහතන් වහන්සේට ඕන පිළිකුල් දේ නොපිළිකුල් දෙයක් විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඕනම නොපිළිකුල් ප්‍රියමනාප දෙයක් ලස්සන රූපයක් තියෙන කෙනෙක් ඉන්නවනේ, ඒකේ නා ඒ ලස්සන විදියට මෙනෙහි කරන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. ලස්සන තරුණ කෙනෙක් දැක්කට පස්සේ රාගයක් ඇති වෙන අරමුණක් වගේ නා රහතන් වහන්සේට රාගය ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක ඕනනම් බලන්න ඕන නම් ඒ ලස්සන විදිහටම බලන්න පුළුවන්. නැත්නම් ඒක නා අනාගතේ ආච්චි කෙනෙක් හරි සීය කෙනෙක් හරි වෙලා හැරමිටියක් තරන් යන්නේ ඒ විදිහට බලන්න පුළුවන්. නැත්නම් යාගේ අතීතෙට ගිහිල්ලා මව කුස හිටිය කාර්ය අර ලේ ගොඩක් මැද මව කුස හිටිය කාලේ ඒක සීය කරන්න පුළුවන් යාට. කැම්මති විදිහට වෙනස් කරන්න පුළුවන් පිනතුනි. මේ පැත්ත වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනරහතන් වහන්සේට පිළිකුල නොපිළිකුල දෙකම දුරු කළා උපේක්ෂාවෙන් බලන කැමති නම් එහෙම කරන්න පුළුවන්. පින්නතුනි දැන් අපි කොච්චර මහන්සි වෙනවද මේ බාහිර පිළිවෙලට තියාගන්නනේ. අපි ප්‍රියමනාප විදියට බාහිර තියාගන්න පිළිවෙල වෙනස් කරොත් ඉඳර එහෙමනේ ළමයිට බනිනවනේ කේන්ති ගන්නවා කොච්චර වෙහෙසද පින්නතුනි අපට. නමුත් අභ්‍යන්තරේ වෙනස් වෙනකොට පින්නතුනි තමන්ගේ අභ්‍යන්තරේ ලොකු ආලෝකයක් දැල්ව ගත්තට පස්සේ තමන්ට බාහිරින් පීඩා එන්නේ නැහැ. තමන් කැමති විදියට බාහිර තමන් බලන ආකාරක වෙනස් කරනවා. ඇත්තටම පින්නතුනි මේ මොහොතේත් බාහිර කිසිම දෙයකට තමන්ට සැපක්වත් දුකක්වත් ගෙනත් දෙන්න බෑ. බාහිර ලෝකෙන් අපට ශබ්දයක් ඇහුණත්, රූපයක් පෙනුණත්, ගඳ සුවඳක් වින්දත්, රසයක් දැනුණත්, පහසක් ලැබුණත් මේ පහේම මොකද වෙන්නේ පින්නතුනි? මේ ලෝකයේ බාහිර තින සතර මහා භූත රූප වල එක එක විදිහට වෙනස් කර කර ඒකේ හඬ ආදී වෙනස් කරන එකයි කරන්නේ. අපේ අභ්‍යන්තරයෙන් තමයි මේ අම්ම කෙනෙක්, මේ තාත්තා කෙනෙක්, මේ දරුවා, මේ පුටුවක්, මේ මේසයක් කියලා මේ පැත්තෙන් තමයි ඔක්කොම පනවගන්නේ. බාහිර පේන පින්නතුනි සතර මහා භූත රූප විතරයි. ඒ පේන සතර මහා භූත රූපේට මොකද වෙන්නේ? අපි මේ පැත්තෙන් නම් දාගන්නවා. මේ මගේ අම්මා, මේ මගේ තාත්තේ ඔක්කොම දාගෙන ඉඳලා බැරි වෙලාවත් මරණයට පත් වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ තමයි මතක් වෙන්නේ මෙච්චර කර්මේ කාට දැන් අයියෝ හිත නෑ දැන්. දැන් එහෙනම් ප්‍රාණකාරයට පින් ටිකක් අනුමෝදන් කරමු පවුනේ ඉතින්. ආම්දුරන්ට එන්න කියලා ඉතින් පාන්සුල දෙනවා. ඊට පස්සේ ඔන්න ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරනවා. එතකන් හිටන් ඉතින් ආමයා තමයි අම්මා, මේ තමයි අක්කා, මේ තමයි තාත්තා, මේ තමයි මල්ලිකේ කිය අපි මේ පනවගෙන හිටියේ. මරණයට පස්සෙත් පිනතුනි ඒ ටික බාහිර හැම තියෙනවා වෙනසකට තියෙන පොඩ්ඩක් කැළවිලි තින් හේතු වෙලින් එක විතරයි පිනතුනි මේ පැත්තෙන් තමයි මේ ඔක්කොම ටික අපි මේ සංඥා ටික ගොඩ නගාගෙන මේ ලෝකේ තියෙන දේවල් නම් පනවගෙන අපි මේ දුක් සැප විඳින්නේ පිනතුනි මෙන්න මේ අවබෝධය ලැබෙච්ච ගමන් මේ තැනත්තා තේරුම් ගන්නවා අපි යම් තාක් ජීවිතය අධ්‍යක්ීම් සමුදායක් ලබනවා නම් ඒ අධ්‍යක්ීම් සමුදාය කියන්නේ මොකද්ද තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමන්ගේ තියෙන හිත, තමන්ගේ අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනවාදී මෙන්න මේ කරුණු ටිකක එකතුවකින් මේ මොහොතේ පෙරපසු නොවි මේ අත්දැකීම හට ගන්නවා. අවිද්‍යාව නිසායි රූපයෙන් බැස ගන්නවා. අවිද්‍යාවෙන් නොබැලුවොත්, විද්‍යාවෙන් බැලුවොත් මොකද වෙන්නේ? තමන් අභ්‍යන්තරයේ පැත්තට හැරෙනවා. හැරුණු ගමම මෙයා එයා බාහිරට දෝෂාරෝපණය කරන්න යන්නේ නැහැ. කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ පේන රූපය ලස්සන නැත්නම් කණ්ණාඩියට බැනට වැඩක් නැහැ. කණ්ණාඩිය කුඩු කරාට වැඩක් නැහැ. මේ පැත්තේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කණ්ණාඩියේ පේන රූපය ලස්සන නම් කණ්ණාඩියට බැනට වැඩක් නැහැ. කණ්ණාඩියට ඊර්ෂ්‍යා කරාට වැඩක් නැහැ. මේ පැත්තේ පුද්ගලයා ලස්සනයි ඒකයි. අන්න ඒ වගේ පින්නතුනි අපට කේන්තියක් යනවා නම් ඊර්ෂ්‍යාවක් හට ගන්නවා නම් කවුරුහරි කෙනෙක් ගැන අමනාපයක් නම් රාගයක් ඇති වෙනවා නම් තමන් ගැනම තමන් පොඩ්ඩක් හිනාවෙන්න වැරදුනා තමයි කියලා. බාහිරින් නෙවෙයි හටගත්තේ තමන්ම මේක නිෂ්පාදනය කරගත්තා කියලා තමන් කමන්නේ පොඩ්ඩක් අපි මුලා වෙනවා තමයි මුලා වෙලා හරි පින්නතුනි මුලට එන්න. තන මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදියට යම් කෙසේ කෙනෙකුට මේ දැක්මෙන් බලන්න පුළුවන් නම් පිනතුනි ඒ අවබෝධයෙන් ඉන්න කෙනා වයසට යන්නේ නැහැ. වයසට යන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? මේ ශරීරය වයසට යනවා. ඒ වයසට යන ශරීරය තමන්ගේ කරගෙන නැහැ. මේ ශරීරය ලෙඩ වෙන්න පුළුවන්. ඒ ලෙඩේ තමන්ගේ කරගෙන නැහැ. මේ ශරීරය මරණයට පත් වෙන්න පුළුවන්. ඒ මරණය තමන්ගේ කරගෙන නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි මේ අනිත්‍යතාවය මෙනෙහි කරන මොහොතක ඇසෙන රූපයන් දකින්න එක ඒ මොහොතේ හටගෙන නිරුද්ධුනා කියලා දකිනවා නම් හිතට සිතුවිල්ලක් එනකොට මේ සිතුවිල්ල පෙරපසු නොවි හටගෙන එතරම් නිරුද්ධුනා කියලා දකින සම්පූර්ණ අනිත්‍යතාවයේ දකින නුවණින් ඉන්න වෙලාවක යම් කෙනෙක් මිය ගියොත් මොකද වෙන්නේ? සුගතියකද? දැන් තමන්ට දැන් අම්ම සිහි වුණාම මතක් වෙනකොටම අම්මත් එක්ක අකරූ පින්කම් මතක් වුණා. අම්මත් එක්ක සිරිය පාදේ ගියා. අම්මත් එක්ක දානය දුන්නේ මතක් වෙනකොටම ඇතැම් විට අම්මා ඉන්න ප්‍රදේශයට ආශ්‍රිතව අම්මා ජීවත් වෙලා ඉන්නව නම් හෝ මිය ගියා නම් හෝ ඊට අදාළ තැනක කර්මානුරූපව තමන් ඉපදිනා. ඒ වගේම අම්මත් එක්ක කරන්න වුණා නම් ඊට මට හරියටම මට බෙදුවේ නැහැ කියලා පොඩ්ඩයි දුන්නේ මොකක් හරි. එහෙම මොකක් හරි නම් යමනාපයක් එක්ක නම් මිය ගියේ ඒත් එක්කම දුගතියට යන්න පුළුවන්. හැබැයි ඒ සිතුවිල්ල සිතන මොහොතේම තමන් දන්නවා නම් මේක මේ මොහොතේ හටගත්තු සිතේම සිතුවිල්ලක් කියලා දැක්කොත් ඒ අවබෝධය මත ඉන්න අවස්ථාවේදී එතනත්තා මිය ගියොත් මොකද වෙන්නේ? ඒ තැනත්තාට හිත බැස ගන්න තැනක් නැහැයි. සුගතියවත් දුගතියවත් හිත බැස ගන්න නැහැ. එයාගේ මෙතන සිත නිරුද්ධ වීමත් මරණයත් රහත් භාවයත් පිරිනිවන් පෑමත් කියන මේ තුනම එක විට යාගේ සිද්ධ වෙනවා. යට කියන්නේ සමසීසී කියන. පිනුතිනේක මරණාසන්න මොහොතේ අපිට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. පුළුවන් තරම් ජීවිතයේ මේ දර්ශනයත් අනුව ඉන්න. ඇසේ අනිත්‍යතාවය දකින්න. රූපය කියන එක හැමදාම ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. මේ අවස්ථාවේ ඇසෙන් බලනකොට රූපය සජීවි වෙනවා. ශබ්දය කියන්නේ හැම වෙලාවෙම ඒක දිගටම සංතතියක් තියෙන දෙයක් නෙවෙයි. කන සජීවි වෙනකොට කන ශබ්දය, සෝත විඥානය, චක්කු සම්පස්සය, සෝත සම්පස්ස වේදනාව, සෝත සංඥා, සෝත සංචේතන, ශබ්ද සංචේතන, ශබ්ද විතක්ක, ශබ්ද විචාර, ශබ්ද තණ්හාදී මේ හැම ඉන්ද්‍රියකෙම පින තුන අරමුණක් එනකොට මොකද වෙන්නේ? කරුණු 10ක් එක විට පෙරපස නොවි හට ගන්නවා. අනිත් පැත්තෙන් පින තුන ස්කන්ධ පංචකයක් හට ගන්නවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ තමයි පින තුනේ හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන්නේ. මේ පහ එක දිගටම සම්පතියක් වශයෙන්, නිත්‍ය වශයෙන් නොකෙඩි යන දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙන ස්වභාවය. මෙන්න මේක දැක්කොත් පින්නතුනි තමන් අවිද්‍යාවෙන් දුරවෙච්ච කෙනෙක් වෙනවා. මේක දකින ප්‍රමාණයට පින්නතුනි බාහිර රූප ශබ්ද ආදී වලදී තමන්ගේ හිත ගැටෙන ගතිය අඩු වෙනවා. සාමාන්‍ය දෙයක් නෙවෙයි පින්නතුනි. තමන්ගේ ජීවිතයේ ඉහළම දුක් ඇති වෙන කාරණේ මොකක්ද කියලා කල්පනා කරලා බලන්න. තමන්ට මේ මොහොතේ යම් කිසි දෙයක් අහිමි වුණොතින් වැඩිපුරම දුක් වෙන කාරණේ බලන්න මොකක්ද කියලා. තමන්ගේ දරුවට අනතුරක් වීමද, අම්මට අනතුරක් වීමද, ස්වාමි පුරුෂයාට භාර්යාවට අනතුරක් වීමද, තමන්ගේ වාහනේ සම්පූර්ණව තමට නැතිවීමද, තමන්ගේ රැකියාව නැතිවීමද, මේ ඔක්කොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුණි තමන්ට වෙන ලොකුම පාඩුව මොකද්ද මේ ලෝකේ? තමන්ගේ ජීවිතේ නැති වෙන එකනේ නේ? රෝගය හිම වෙන එකනේ? අන්න ඒ දේ තනදිවත් වෙනතුනේ තමන්ට කිසිඳු කම්පාවක් ඇති නොවන විදිය මනසක් තමන්ට ඇති වෙනවා. දැන් පින්නතුනේ අපට ඥාතීන් ඉන්නවනම් බඩු මුට්ටු තියෙනවනම් මිල මුදල් තියෙනවනම් ඒ කියන්නේ මොකද්ද? උදේ හවස කෑම බීම ගන්න මොහොකටද? ඒවා හිමි වෙනකොට අඬන්න කඳුළු ටික එකතු කරගන්න. ඒවට තමයි මේ කෑම බීම ටික අපි ගන්න වෙන දෙයකට නෙවෙයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ මේ සද්ධර්මයේ නැමැති ආහාරය අපි ලබාගෙන මොකද කරන්නේ? අන්න ඒ අනාගතේ හඬන්න තියෙන කඳුළු ටික සිඳින්න අපි මේ වැඩක් කරන එක. අනාගතේ තමන්ගේ නැතකට කඳුළු නොවන විදිය මනසක් හිතක් ප්‍රඥාවක් දිනු කරන්නයි අපි මේ සද්ධර්මයේ අහන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා උන්වහන්සේට කරන ලොකුම ගරු කිරීම තමයි උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අඩු ගානේ හරි අඩු වශයෙන් අපි විවේක බුද්ධිය මේ වගේ අහන්න හරි ඕන. අහන කෙනා පින්නතුනි හිතන්න එපා මේකේ විදර්ශනා භාවනා විතරක් කරනවායි කියලා. එයා පින්නතුනි සාමාන්‍ය දිනදා පොඩි පින්කමේ ඉඳන් හැමදේම කරනවා. සාමාන්‍යයෙන් තමන් ඉඳුළු පිඟානක් කෑම කාලා ඉඳුළු පිඟාන හොදනකොට ඒ භාජනයේ වතුර ටික දාන එකේ ඉඳන් මෙයා පිනක් කරගන්නවා. පින්නතුනි මේකේ ඉහළම තත්වය තමයි එයා සමත විදර්ශනා භාවනාවේ යෙදීම මේ අවබෝධයත් එක්ක එයා හැකිතාක් දුරට යා හිත සමාධිමත් කරගන්නවා. නිතරම සතර සතිපට්ඨාන ඉඳගෙන මේ ලැබපු අත්දැකීම එයා ස්ථාවර කරගන්නවා. දැන් අපි දැන් මේ කාරණාව ඇහුවට පස්සේ හිතන්නේ ඔබ දුකේ නිදහස් වුණා කියලා. මේ ඔබ දුර ගමනක් යන්න ඔබ ලිපිනය ගත්ත විතරයි මේ. ලිපිනය අතර දුන්නට පස්සේ වටපිට බලන්නේ කොහෙද මේ තැන කියලා. ඒ ලිපිනේ ඔබ යන්නට ඕන පාර දිගේ. ඒ පාර මොකද්ද? ආරක්ෂණ මාර්ගය නැත්නම් සතර සතිපට්ඨානය. පුළුවන් තරම් දුරට තමන්ගේ හිත ගැන, වේදනා ගැන, හිත කය ගැන, චේතනා ගැන නිතර අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉඳමින් හැකිතාම දුරට සිහියෙන් ඉඳමින් නුවණ දිනු කරන්න, අනිත්‍යතාවය වඩන්න. අන්න ඒ සතර සතිපට්ඨාන ඉඳගෙන ඔබට හිතේ සතිමත් බව එක්ක හිත සමාධිමත් කරගන්න පුළුවන් නම් හිත එක අරමුණක බොහෝ වේලාවක් තියාගන්න ඔබ දක්ෂ නම් මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, ආනාපාන සති භාවනා වෙන්න පුළුවන්, බුදුගුණ භාවනා වෙන්න පුළුවන්, කායගත සතිය වෙන්න පුළුවන්. කුමන හෝ භාවනාවක ඔබ යෙදෙන්න දවසට විනාඩි කීයක් ඔබ දක්ෂද කියලා බලන්න. මුලදී විනාඩියක් වෙන්න පුළුවන් කමන්නේ. මුලදී විනාඩි භාගයක් වෙන්නත් පුළුවන් ඒත් කමන්නේ. විනාඩි භාගයකින් පටන් ගන්න. ආනාපාන සතිය වගේ ඊට පස්සේ විනාඩියක් කරන්න. විනාඩි දෙකක්, විනාඩි පහක්, 10ක් කර කර මෙන්න මේ කාලය ටිකෙන් ටික වැඩි කරගන්න. මේ කිව්වේ වාඩි වෙලා කරන භාවනාවයි. ඊට අමතරව තමන් ඇවිදිනකොට, වාහනේ පදවනකොට, ව්‍යායාම කරන්න යනකොට හැම තැනදීම තමන් කරන දේ ගැන සම්පූර්ණ අවධානයෙන් ඉන්න. ඒ අතර ඒව කරන ගමන් පුළුවන් නම් බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මරණ අනුස්සතියව වැඩ වැඩ තමන් හිත දිනු කරගන්න. පින්නතුනේ මේව වැඩෙන්න වැඩෙන තමන්ගේ සතුට තමන්ගේ අභ්‍යන්තරයෙන්ම හට ගන්නවා. ඊට පස්සේ අපි සතුට හොයාගෙන රූප ගානේ, ශබ්ද ගානේ, රස්‍ය ආදි වෙච්ච ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි සද්දයක් එනකම් බලාගෙන ඉන්නෝනේ. කෝල් එකක් එනකම් රස්‍ය ආදි වෙනවා. රූපයක් එනකම්, ඊමේල් එකක් හරි, මැසේජ් එකක් හරි එනකම් බලාගෙන සාමාන්‍ය ආද මැසේජ් එකක් ආයි කියලා. කවුරුවත් තාම කතා කරන්නේ නැමත් එක hina වුණේවත් නෑ තාම. පින්නතුන් නිතරම අපි බාහිර දෙයක්, බාහිර කෙනෙක්ගෙන් සතුටක් බලාපොරොත්තු වෙන තමයි අපි මේ දැන් ඉන්නේ. දැන් ඒව කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒව කරන ගමන් පින්නතුනේ ඒව නෙවෙයි තමට නිම සතුට. මෙන්න මේ පැත්තේ දික වැඩි කරගන්න. දැන් බලන්න තමන්ගේ ජීවිතේ වැඩිපුර උන තමන් දරුවන්ට කැප වෙනවා නේ. තමන් එක දරුවෙක් වෙන එක තමයි අවුරුදු 15ක් 20ක් 25ක් මහන්සි වෙනවා නේ. ඒ අවුරුදු 25ක් විතර මහන්සි වෙච්ච කෙනා බලන්න ඔබ කවදා හරි යාගෙන් වෙන් වෙනවා නේ. ඔබ ජීවත් ඉන්න කාලෙදිම විවාහ වෙලා දීලා යවයින් ගල යනවා. අර අච්චර බලාපොරොත්තු තියා ඔබ කියන්න පුළුවන් මම යුතුයකමක් කළා කියලා. ඒක හරි යුතුයකම තමයි. නමුත් ඒ අතරේ ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඒ දරුවාට යහපත කරන ගමන් දරුවට හොඳට උගන්වලා, දරුවට අධ්‍යාපනය විතරක් නෙවෙයි ධර්මයක් දීලා ඊට නොදෙවෙන විදිහට ඔබ මේ කාලය තුළ ඔබේ වයස යන කලින්, ශරීරය දුරවෙන කලින් ඔබත් ශක්තිමත් වෙන්නට ඕන, ඔබ දක්ෂ වෙන්නට ඕන මේ දහම තුළ ඉදිරියට යන්නට. මොකද වෙන කිසිම දෙයකින් කිසිම රැකවරණයක් නැහැ. බාහිර පුද්ගලයකින් තියා අපි මේ මෙච්චර සලකන අපේ ශරීරයවත් පින්නතුන අපට කවදාවත් නැවත සලකන්නේ නැහැ. හරි කොච්චර ශරීරය වෙනුවෙන් වියදම් කළා tie දෙනි මහලු වෙන්නේපා රූපයක වගේ තියාගන්න කියලා කිව්වට එහෙම tie වෙන්නේ නැහැ බලන්නේ. ඒ ශරීරයත් වෙනස් වෙලා යනවනේ. කොණ්ඩේ බලන්නේ කොණ්ඩේ වෙනුවෙන් කොච්චර මහන්සි නැද්දනේ. අපිත් එහෙම තමයි ඉස්කෝලේ යන කාලේ පණාව සාකුවෙම තියාගෙන ඉන්නේ. නිතරම පීරනවා. පින්නතුනි එහෙම ඉඳලත් පාලනය කරන්න බෑ. ඉතින් ඒවා ඒ විදිහට tieන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට මෙන්න මෙවැනි ලෝකයක පින්නතුනි තමන්ගේ අභ්‍යන්තර මානසික පැත්ත වෙනස් කරගත්තොත් ඒ පමණට පින්නතුනි තමන් අර බාහිර දේවල් වෙනස් වීම අභියස අකම්පිත මනසක් තමන් ඇති කරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉහෙළම ප්‍රඥාව කියලා කියන්නේ, අවිද්‍යාව දුරු කිරීම කියලා කියන්නේ, අපි ඇසෙන් රූපයක් දකිනව නම් ඒ දකින අත්දැකීම ඒ මොහොතේ හටගෙන ඇතිවන නිරුද්ධ වීමක්, ඒක පෙරපසු නොවී හටගත්තා කියලා දකිනවා. කනෙන් ශබ්දයක් අහනවා නම් අහන්න මොහොතේම දකිනවා මේ මොහොතේ ඇතිවෙච්ච දෙයක් කියලා දකිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ වගේ අවබෝධෙන් හිටියොත් දෙයනේ කොහොමද අපි දරුවන්ගේ යුතුයකම් ටික කරන්නේ? ඉස්කෝලේ යන්නේ කොහොමද? විශ්වවිද්‍යාලය යන්නේ කොහොමද? රැකියාව කරන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෙහෙම හිටියොත් කෙනෙක් එයා බොහොම අලස කෙනෙක් වෙයි, මන්දෝස්සාය කෙනෙක් වෙයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුන රහතන් වහන්සේලා තමන්ගේ අමර තාතර සලකලා තියෙනවා. අම්ම තාත්ත බලන්න ගිහිල්ලා තියෙනවා. අම්ම තාත්ත බලන්න යන්නේ කොහොමද? රහතන් වහන්සේ කෙනෙක් අම්ම තාත්ත බලන්න යන්නේ කොහොමද? අපි රහතන් අපි අම්මල තාත්තල බලන්න යන විදියයි රහතන් වහන්සේ අම්ම තාත්ත බලන්න යන විදිය වෙනස දන්නවද? කණ්ණාඩියක් ළඟට යනකොට පින්නතුනි අපි කියමු බලු පැටියෙක් අපි කණ්ණාඩිය ළඟට එක්කන් ගියා. බලු පැටිය දඟලනෝ බුරනෝ බුරනෝ කණ්ණාඩියට හදගෙනනෝ. හදගෙන ඇවිල්ලා ආයි අපි යනවා කණ්ණාඩිය ළඟට. යනකොට දෙවෙනි පාරේ යනකොට බලු පැටිය යන්නේ කොහමද? අර කලින් හිටිය කෙනා බලන්න යන්නේ. කලින් බිරුවනේ කෙනෙකුට. එයා තාම හිතන් ඉන්නවා කණ්ණාඩිය ළඟ එයා ඉන්නවා කියලා. දැන් එයාට පුරණ බලාගෙන තමයි දැන් යන්නේ. ඒතර අපිත් යනවා කණ්ණාඩිය ළඟට බලු පැටියත් එක්කම අපි කොණ්ඩේ පීරන්න යන්නේ. ඒතර අපි යන්නේ කොණ්ඩේ පීරන්න අපි රූපය බලන්න යන්නේ. අරසරත් රූපය බලන්න යන්නේ. වෙනස මොකද්ද? අපි දන්නම අපි යන්නේ ගියාට පස්සේ රූපය එතන නිර්මාණය වෙන කියලා දකිනවා. බලු පැටිය යන්නේ කොහමද? ඔව් බලු පැටිය යන්නේ කලින් අර හිටිය කෙනාට පුරන්න බලාගෙන යන්නේ. පින්නතුනි අපි අම්ම තාත්ත බලන්න යන විදියයි රහතන් වහන්සේ බලන්න යන විදිය වෙන සොන්නෝක. රහතන් වහන්සේ දකින්න ගියාට පස්සේ කන්නලෙන් ගියා වගේ ඒ හේතු ටික ඇති වෙනකොට අර අම්ම නිර්මාණය වෙන බව දකිනවා. අර අම්ම තමන්ගේ කුසෙන් දේ දරුවා බිහි කරපු ඒවා අම්ම මෙයා ඔක්කොම දකිනවා. රහතන් වහන්සේට මතකයි. මතක නැත්තේ නෑ. නමුත් ප්‍රඥාවෙන් අර ප්‍රඥාව තියාගෙන තමයි යන්නේ දෙන්න. ඒ ප්‍රඥාව යනකොට පින්නතුනි එයාට දුක ඇති වෙන්නේ. ඒ යුතුයකම දැන් අපි ආමඩ තාත්තල කරන්නේ කෑම බීම ටිකක් දෙන එක බෙහෙත් හේ ටිකක් දෙන එක විතරයි නේ. රහතන් වහන්සේලා ආමඩ තාත්තන සලකන්නේ කොහොමද? රහතන් වහන්සේලා මනුස්ස ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකේ කියලා ගිහිල්ලා බණ කියලා එනවා. පුත්‍රයන් වහන්සේ ආමඩ බණ කියන ගියා. දිව්‍ය ලෝකේද? සරුව තානරෝ ගියාත් මේ ආමඩටත් පින්කම් කළා පින් අනුමෝදන් කළා දාන දීලා ආම දුගති ගාමි වෙලා හිටියා. රහතන් වහන්සේලා පිනුතුනේ මේ ආත්මය ආමඩ තාත්තල විතරක් නෙවෙයි ආත්ම වාසීය ගානක අමල තාතන දකින්නට පුළුවන් ඔක්කොමට උදව් කරනවා. එතකොට එහෙම දකින කෙනාගේ දර්ශනය අසාර්ථකද? නෑ පින්නොත්නේ අපි ඊටාම පොඩි තැනක ඉඳලා අපි ඊටාම අපේ දරුවන්ට මේ අවුරුදු 50කට ඉන්න අම්මට තාත්තට විතරක් සලකද්දී මේ අවබෝධය ලැබපු කෙනා කල්ප ගානක අම්මට තාත්තට සලකන කෙනෙක් බවට පත් වෙනවා. මේ දර්ශනෙන් ඉඳගෙන කිසිම දුකක් ඇති නොවන විදිය මනසක් ඇති කරගෙන මහා ප්‍රඥාවකින් ප්‍රඥා ලෝකයක් දල්වාගෙන මේ ලෝකෙට පිහිට වෙනවා. ඒ නිසා පින්නතුනි අපට මේ ජීවිතේ ලැබුණේ අපට මේ සම්බුද්ධ ශාසනය ලැබුණේ පින්නතුනි නොපෙනෙන නිවනකට යන්නම නෙවෙයි. අපට මේ සම්බුද්ධ ශාසනය ලැබුණේ අපට මේ සද්ධර්මය ලැබුණේ පින්නතුනි දැනට Tamanට පේන මානසික දුක් ටිකෙන් නිදහස් වෙන්න. ඇසට පේන කනට ඇහෙන මේ ශබ්ද ආදී පිනතුනි ඒ හටගත්තු ඒව නිරුද්ධ වෙච්ච දේවල් පිනතුනි අපි ඔළුවේ තියාගෙන මහා බර ගොඩක් දරාගෙන දැන් අපි ඉන්නේ. අවදින් ඉන්න වෙලාව විතරක් නෙමෙයි නින්දට ගියාම ඔක්කොම ටික එළියට එනවා. ෆයිල් ටික ඔක්කොම ඕපන් කරනවා ඊට පස්සේ. ඈ පොඩි කාලේ ඉඳන් මේ ඔක්කොම ටික. ඉතින් ඊට පස්සේ මහා ගෝරියක් මේ අවදින් හිටියට වඩා මහසියා නිදිගෙන නැගිට ඊට පස්සේ බැනුම් අහලා ගුටි කාලා ෆයිට් කළා නේද පොට්ට කඩලා එහෙමනේ නැගිටින්නේ. විත්තියට ගහලා මහා යුද්ධයක් කළා තමයි නැගිටින්. පින්නතුනි මේ අවබෝධය සමග පින්නතුනි රහතන් වහන්සේට සිහින පෙන්නේ. පින්නතුනි අපේ අවබෝධය දිනුවීමත් එක්කම පින්නතුනි වෙන්නේ මොකද්ද? මහා බරක් වීමෙන් තියෙනවා. මේකට කියන්නේ බුදුදහමේ බහර කියලා සූත්‍රයක් තියෙනවා. බහර නික්කේපන කියලා. බර බිමින් තිබීම කියලා. එනිසා මේ සඳහා පින්නතුනි වැඩි උතු මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහි සඳහා පින්නතුනි මුලින්ම සුතමේ ඥාණයෙන් මේක අසහා දැනගන්නට ඕන. ඊට පස්සේ සුතමේ ඥාණයෙන් අහලා දැනගත්තු එක චින්තාමේ ප්‍රඥාවෙන් නැවත නැවත වාර ගානක් නුවණින් මෙනෙහි කරන්නට ඕන. ඇත්තටම මේක නේද අපේ ජීවිතේ වෙන්නේ. මේ යථාර්ථය සිහි නොකරන හැම මොහොතකම පින්නතුනි අපි භෞතික වශයෙන් සතුටක් වින්දත් ඇතැම් විට හොඳ සින්දු අහන ලස්සන රූප පේන ගුණ කතන අහන තැනක හිටියත් පින්නතුනි අපි මහා අවිද්‍යා අන්ධකාරයක ඉන්නේ. අපි හිතනවා නම් බාහිර කෙනා මට වර්ණනා කරනවා බාහිර හඬෙන් ලස්සන සින්දුවක් ඇහෙනවා කියලා මේ මට්ටමේ නම් අපි ඉන්නේ පින්නතුනි. බුදුහාඳුරෝ සඳහන් කරන මේක හරියට එයා නිතරම උල් වලින් හනින කෙනෙක් වෙනවා කියලා. උලකින් අනින කෙනෙක් වගේ. අවිද්‍යාවෙන් බලන හැම මොහොතකම අපේ හිත බාහිර රූප ශබ්ද ආදී බැසගත්තනම් ඒ බැස ගන්න හැම මොහොතකම වන්නේ දැඩි වේදනාකාරී උලකින් Tamanට අනිනව වගේ වැඩක් කියලා. නමුත් අපට ඒක තේරෙන්නේ අනේ හරිය සනේ පැ හොඳ රූපයක් දැක්කා හොඳ සින්දුවක් ඇහුණා කියලා තමයි අපට හිතෙන්නේ. නමුත් වෙනතුන අනිත් පැත්තෙන් මේ දුකයි අපි රැස් කරගන්නේ. එනිසා ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි වෙනතුනේ මේ යථාර්ථය අපට අවබෝධ කළ දෙන්නේ. ඒ අවබෝධ කළ දුන්නොත් බුදුහාමුදුරුව විතරක් නෙවෙයි වෙනතුනි ශ්‍රාවකයෙක් වුණත් මේක කියලා දුන්නොත් ඇත්තටම ජීවිතේ මේකයි වෙන්නේ කියලා. ඒක තේරුණොත් කෙනෙකුට පොඩ්ඩක් හරි වෙනතුනි ඇත්තටම මේ යථාර්ථයයි වෙන්නේ කියලා. එයාට ඒ කියපු කෙනා ගැන කොයි වගේ ගෞරවයක්ද හටගන්නේ? ඔබ දන්නවද සැරියුත් හාමුදුරුව මේ බණ කියලා දීපු ගුරුවරයාට සැලකපු ආකාරය? සැරියුත් හාමුදුරුව කියන්නේ කාටද? මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි වෙච්ච කෙනා තමයි සැරියුත් හාමුදුරුව කියලා කියන්නේ. සැරියුත් හාමුදුරුව කොහොමද සැරියුත් හාමුදුරුවන්ට බණ කිව්වේ කවුද මුලින්ම? අස්සජි හාමුදුරුව. අස්සජි හාමුදුරන කොහොමද කළගුණ සැලගුවේ සැරියුත් හාමුදුරුව? ඕ හැමදාම පිනුතුන රාත්‍රී සැතපෙන්න කලින් සැරියුත් හාමුදුරුව බලනවා අස්සජි හාමුදුරුව කොහෙද ඉන්නේ කියලා. තමන් වහන්සේ ඉන්න පන්සලේ නම් ළඟට ගිහිල්ලා වැඳලෙනවා. දුර පන්සලක නම් ඉන්නේ ඒ පැත්ත බලලා ඒ පැත්තට වැඳලා ඒ පැත්තට හිස දාලා තමයි නිදියන්නේ. ඒ තරම් පින්නතුනි ගෞරවයක් කෘතඥතාවයක් ඇති වෙනවා දුකෙන් නිදහස් වෙන මාර්ගය මේකයි නේද කියලා. දැන් බලන්න පින්නතුනි අපට කෑම වේලක් දුන්නොතින් ඇඳුමක් දුන්නොතින් වාහනයක් අරන් දුන්නොතින් ගෙයක් හදලා දුන්නොතින් අපි කෙනෙකුට කොච්චර සලකනවද නේ? කලුණ සලකනවද නේ? නමුත් පින්නතුනි මේ දර්ශනය කියලා කියන්නේ මොකද්ද? මේ ආත්ම භාවිතරක් නෙවෙයි සම්පූර්ණ මුළු සසර ගමනේම දුකෙන් නිදහස් වෙන මාර්ගයම. අපි කෙනෙකුට පින්නතුනි අවුරුදු 100ක් එක දිගට යම්කිසි කෙනෙකුට අවශ්‍ය කරන ආහාර පාන ආදී ඇඳුම් පැනඳුම් ගෙවල් දොරවල් මේ සියල්ලක්ම දුන්නත් සතරට සාපේක්ෂව අපි අතීතයේ ගත කරපු ආත්ම භාව සහ ඉදිරියට යන්න තියෙන ආත්ම භාවයට සාපේක්ෂව අවුරුදු 100ක කරන උපකාරය කොයි වගේ දෙයක්ද? හරියට එක දවසක එක බත් වේලක් දුන්නා වගේ. ඒ තරම් සුළු දෙයක් පින්නතුනි. ඒ තරම් සසර බොහෝ දිග කාලයක් ආපු අපි. ඒ නිසා තමයි සබ්බදානං ධම්මදානං ජිනාති කියලා කියන්නේ. සියලුම දානයන් වලට වඩා ධර්ම දානෙ උතුම් කියන්නේ ඒකයි. ඒ නිසා අපි වෙනතුන් නිතරම අනිත්‍යතාවය බලන්න. අපි කිව්ව ක්‍රම 1000ක් තියේ කියලා. 1000 වෙනතුන් විවිධ ක්‍රම වලින් සඳහන් වෙනවා. ඇස අනිත්‍යයි කියලා බලන්න. ඇස මේ මොහොතේ පහළ වෙන කියාදයක් කියලා බලන්න. රූපය අනිත්‍යයි කියලා දකින්න. චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා දකින්න. එහෙම බැරි නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍ය වශයෙන් බලන්න. නැත්නම් චක්කු ධාතු අනිත්‍යයි, රූප ධාතු අනිත්‍යයි, චක්කු විඥාන ධාතු අනිත්‍යයි කියලා ආදී වශයෙන් බලන්න. නැත්නම් පරිසම්පාදයේ තිර අවිද්‍යා සංඛාර විඥාන නාම රූපේ අනිත්‍ය වශයෙන් බලන්න. නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප අනිත්‍යයි කියලා බලන්න. මේ විවිධ ක්‍රම වලින් පින්නතුනි තමන්ට පහසු ක්‍රමයක්, තමන් දන්න ක්‍රමයක් තෝරාගෙන ටිකෙන් ටික එක භාවිත කරන්න. ඒ අනිත්‍යතාවය වඩන්න යන ගමනේදී පින්නතුනි පුලුවන් තරම් දුරට ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය මේ වගේ කුමන හෝ භාවනාවක් උපයෝගී කරගෙන දිනකට විනාඩි 5, 7, 10, 15, 20 ටිකෙන් ටික වැඩි කරගනිමින් සිත එකඟ කරන්න. සිතේ පින්නතුනි නීවරණ අඩුවෙන්න හිතට ලොකු සතුටක් දැනෙනවා. හිතේ මහා බරක් බිමේ තියෙනවා වගේ. තමන් වාහනයක ගියත් පින්නතුනි තමන්ට භාවනා කමටහන කියන්න පුළුවන්. සතුට කියන එක පින්නතුනි ධර්මයේ කෙනෙක් හැසිරෙනවාද කියලා බලන්නේ කොහොමද? ධර්මයේ හැසිරෙන කෙනයි ධර්මයේ නොහැසිරෙන කෙනයි බලන ක්‍රමය මොකද්ද? ධර්මයේ නොහැසිරෙන කෙනාට පින්නතුණි සතුට තියෙන්නේ දැන් කරන වැඩේ කළේ ඉවරුනාට පස්සේ. දැන් මෙතන බණ අහනවා නම් හිතන්නේ කීයට ඉවර වේද දන්නේ? හතරයි කාල වේද, හතරම මාර වේද, ගෙදර ගිහිලා සතුට විඳින කියලා තමයි ඉන්නේ. වැඩට ගියාට පස්සේ හිතෙන්නේ උදේ පාන්දර හිතන්නේ වැඩට ගියාට පස්සේ සතුට කියලා. වැඩට ගියාට පස්සේ හිතන්නේ ගෙදර ආවට පස්සේ කියලා. ගෙදර ආවට පස්සේ හිතන්නේ නිදිය ගත්තට පස්සේ කියලා. නිදිය ගත්තට පස්සේ නම් උදේ වැඩ අවදිලා ගියාට පස්සේ කියලා. හැමදාම පින්නතුණි අර කරත්තේ අස්ව කරත්තේ අස්වේ ඉස්සරහා බැඳලා තියෙන කැරට්ටලිය වගේ තමයි. ඒ කැරට්ටලිය අල්ලන අස්සේ දුවන. හැමදාම අපි ඉස්සරහට දුවන අපේ සතුට හැමදාම අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා අපි යන්නේ. ඒ හෙට දවසේ පින්නතුණි කවදාවත් එන්නේ නැහැ. අපි බොහෝ විට හිතන්නේ ධර්මයේ නැති ජීවිතයක ලක්ෂණය තමයි. එයා නිතරම හිතන්නේ මේ දැන් කරන වැඩේ කළ ඉවරට පස්සේ සතුට තියෙන කියලා කියන්නේ. හිතන්නේ. ධර්මයේ පැත්තට හැරුණාට පස්සේ මොකද ලක්ෂණය පේනදනි? එයාට සතුට තියෙන්නේ මේ දැන් ගත කරන මොහොත. ඔව් එයා හැතැම් 400ක ගමනක් යනවා නම් වාහනේ නැගගනම් 400ක් drive කරන්න. එයා කල්පනා කරනවා මම මුල් හැතැම් 25 මම මෙන්න මේ භාවනා කරමින් යනවා. මං ඊළඟ හැතැම්ම 50 අනිත්‍ය සංඥා වඩමින් යනවා. මං ඊළඟ හැතැම්ම 50 බුදුගුණ භාවනා වඩනවා. එයා කැමති නෑ ඉක්මනට මේ ටික ගෙවා ගන්න. එයාට සතුටුයි මේ හැතැම්ම 25 50 100 ගෙවෙන කලින් කොහොම හරි මේ ටික වැඩිපුරම ප්‍රමාණයක් එයා ප්‍රැක්ටිස් කරනවා. එයා කාලේ ඉක්මනට ගෙවා ගන්න යට කලබලයක් නෑ. එයා සතුටුයි අඩුවෙන් කාලේ ගෙවෙන තරමට. ඔබට මෙතන ඉඳන් ගෙදරට යන වෙලාව ඉක්මනටම යන්න නෙවෙයි බලන්න ඕන. ඒ යන විනාඩි 10යිදී 15යිදී ඔබ කොච්චර දක්ෂද බුදුගුණ 10වතාවක් 25වතාවක් 100වතාවක් 125වතාවක් ඔබ ඒ ගමන යද්දි වඩන්න පුළුවන් නම් ඔබ මෙතන ඉඳන් ගෙදරට යන්නේ මෛත්‍රී භාවනාව 50වතාවක් ඔබට වඩන්න පුළුවන් නම් ඔබ යන්නේ ඒකයි සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ නිසා කාලයේ ඉක්මනට ගෙවා දැමීම නෙවෙයි ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. එහෙනම් මොකද්ද? ඒ ගෙවෙන කාලය තුළ උපරිම ලෙස තමන්ගේ සීයහ නුවණ දිනු කරගන්න යොදන්න. පින්නතුනි කාලය ගෙවුනොත් ඒ ගෙවිච්ච කාලය කොයිතරම් වියදම් කරත් තමන්ට ගන්න බෑ. එක දවසක් බලන්න පින්නතුනි ඒ ගෙවිච්ච දවස ඔබ ජීවිත කාලයම හම්බ කරපු සල්ලි වියදම් කරත් ගන්න පුළුවන්ද? ගන්න බෑ අපට. ඒ නිසා පින්නතුනි අපට වටින්නේ කාලය. විශේෂයෙන් දරුවෝ කුඩා කාලේ බොහෝ විට අම්මට තාත්තට හිතන දේක් තමයි දරුවන්ට ඉක්මනට උගන්වලා එක්මඩ රැකිය ආරම්භ දේලා නිදහස් වෙන තමයි බලන්නේ නේ. කොක්කොම කලියරලා බලනකොට ගෙදර කවුරුවත් නැහැ. බලු කුක්ක විතරයි. ඉතින් හරියයි කලබලෙන් දරුවට ඉගැන්නුව ඉගැන්නුව දියෙව්වා දුවල ගිහලා බලනකොට දරුසුර තලමින් දෙත් නැහැ මොකොත් නැහැ දරුව වෙන කෙනෙකුටත් අයිතිද? දරුව කුඩා කාලේ පින්නතුනි දරුසුර තල බල බල සතුට වෙන්න. දරුවත් එක්ක බුදුන් අඳින්න පින්කම් කරන්න දරුව ඉස්කෝලේ යන කාලේ සතුට විඳින්න. සීල් ගන්න පුළුවන් වෙලාවක් නම් සීල් ගන්න දරුවත් එක්කම සෙල්ලම් කරණේවත් කරන්න. ඒ හැම මොහොතක්ම පින්නතුනේ වර්තමාන මොහොත අද දවස තමයි මගේ ජීවිතේ ලස්සනම සතුටුදායීම දවස අද දවස කියලා හිතන්න. දරුවෝ ඉක්මනට ලොකු කරන්න කලබල වෙන්න එපා. දරුවෝ වාහක ලොකු වුණාම දැන් තියෙන ලස්සන නෑ දරුවන්ගේ. දැන් තියෙන තමන්ට තියෙන කීකරුකමත් නෑ. ආදරයත් නෑ. ආදරය කරන්න තව තවයි හම්බ වෙනවා ඊට පස්සේ. අම්මට තාත්තා කියන දේ අහන්නෙත් නැහැ ආදරෙත් නැහැ ඊට පස්සේ උඹක් අයින් වෙනවා ඊට පස්සේ ඉතින් මදර්ස් ඩේ දවසේදී මොන හරි අරන් ගේ ෆාදර්ස් ඩේ දවසේදී මොන හරි අරන් ගේ එච්චර තමයි පින්නතුණි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්නට ඕන ඒ ඥාති මිත්‍රාදීන් ඉන්න සමගම මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න. ඒ විතරක් නෙමෙයි පින්නතුණි අද අපට මුණ ගැහිච්ච මේ පිරිස හරියට පින්නතුණි ගුවන් යානයකදී මුණ ගැහිච්ච පිරිසක් වගේ ඉතාලම ටික කාලයක් මෙයා ඉන්නේ. තව අවුරුද්දක් ගතවෙතින් අපි මෙතන ඉන්නගෙන් කී දෙනෙක් කොයි පළාත්වල ගිහිලා දන්නේ නැහැ නේ කොයි ලෝක වලට ගිහිලා දන්නේ නැහැ. ඒ නිසා මේ මොන ගහෙච්ච මොහොතේ පින්නතුනි හැම දිනාටම උදව්වක් කරන්න. වතුර බෝතලයකින් හරි උදව්වක් කරන්න. තමන්ගේ සීට් එක හරි දීලා ටිකක් වෙලා ඒක ඉන්න හරි කියලා කියන්න. අපි සමාජයට පන්සලට අපේ අඳුරන හාඳුනලාම කොහොම හරි අපේ ඇඳ හොඳට හදලා දෙනවානේ මේ ඇඳේ ඉන්න කියලා. එදාට අපි වෙන තැනක ඉන්නවා බිම ඉන්නවා. එක දවසක් හරි කෙනෙකුට පින්නතුනි උපකාරයක් කළා. එයාට වඩායි සසර දිවත් එයාට ඒ උපකාරය කරන්න වෙන්නේ දන්නේ. ඒ හැම දෙයකම පින්නතුනේ තමන්ගේ කුසලයේ දිනු කරගන්න සාමාන්‍ය උපකාරයක් විතරක් නෙවෙයි. ඒ මුණ ගැහෙන අයත් එක්ක පින්නතුනේ පුළුවන් තරම් දානමය, සීලමය, භාවනාමය පුණ්‍ය කර්ම කරන්න. එයාගේ හිත දිනු කරන්න උදව්වක් කරන්න. මේ ආත්ම භාවයේ කැම අභිමත් දෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඊට වඩා වටින්නේ මොකද්ද? ඒකට මුණ ගැහිච්ච වෙලාවේදී පින්නතුනේ ඒ අයගේ ඊළඟ ආත්ම භාවයේ දැන් ඉන්න මට්ටමට වඩා සුගතිගාමි වෙන්න පොඩ්ඩකින් හරි උදව්වක් කරන්න එයට. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් අම්මා තාත්තට පුළුවන් තරම් පින්නතුනේ පින්කම් කරන්න උදව් කරන්න. ඔබ ඊටාම ආදරය කරන දරුවන් ඥාතින් ඉන්නවා නම් එයාගේ හිත දිනුවන විදිහට පුළුවන් තරම් උදව් කරන්න. එයාට මේ ජීවිතයේදී සතුට ලැබෙනවා. මරණයෙන් පස්සෙත් ඒ අය හොඳ තැන් වලට යන්නේ. එතකොට කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ එච්චර අඬන දෙයක් නැහැ. අනේ මාව දාලා යන්නේ කො මාවත් තරන් යන්නෝ කියලා අඬන්න ඕනේ. ඊට පස්සේ පින්නතුනි යා මීට වඩා හොඳ තැනකට යන්නේ. ඒ නිසා පින්නතුනි අන්නේ මේ තැනට වඩා හොඳ තැනකට යන්න හැම දෙනාටම උදව් කරන්න. තමන්ට යම් කිසි කෙනෙක් වෙන්වීමේදී වැඩිපුරම දුකක් ඇති වෙනා ඉන්නවනම් ඒ අය 10 දෙනෙක් වගේ ලිස්ට් එකක් ලියාගන්න. එයාගෙන කොහොම හරි ඈත් එක පින්කම් කරන්න පින්නතුනි. එයා පින්කම් කරන්න අකමැති නම් කීයක් හරි දීලා හරි කරන්න පින්කම්. හා අපි මේ පින්කම කරමු කියලා කීයක් හරි දෙන ඩොලර් 50 කට දීලා ඈත් එක පින්කම කරගන්න. එහෙම හරි යාට උදව්වක් කරන්න. ඒ වගේම පින්නතුනි තමන් ඇසුරු කරන අයගෙන් තමන්ට චිත්ත පීඩාවක් ඇති නොවන විදියට නිතරම තමන්ගේ ආභ්‍යන්තරය මනස වෙනස් කරගන්න. යෝනිසෝ මනසකාරය ඇති කරගන්න. තමන් ඇසුරු කරන 10 දෙනෙක් හරි 20 දෙනෙක් හරි හොඳට කල්පනා කරලා බලලා කොලේක ලියාගත්තත් කමන්නේ ලියාගෙන ඒ අය මතක් වෙනකොට තමන්ගේ හිත අප්‍රසාදයක් අසතුටක් ඇති නොවන විදියට තමන්ගේ මනස හදාගන්න. ඒක කොහොමද කරන්නේ? ඒ හැම කෙනෙක්ගේම එක ගුණයක් හරි හොඳට මතක් කරගන්න. මොකක් හරි ගුණයක් මතක් කරගන්න. මොකක් හරි බැරි නම් අඩුවානේ රූපය ලස්සනයි කියලා හරි බලන්න. ඒක හරි ගමන. එහෙමත් නැත්නම් හිතන අනේ මෙයා මානසාත්ම භාවයට ආවේ ගියාත්ම පින්කලනේ. එහෙම කියලා හරි හිතන්න. එහෙමත් බැරි නම් හිතන අනේ මේ කෙනා ගියාත්මගේ අම්ම වෙල හිටියේ වෙන්න පුළුවන්, දරුවෙක් වෙල හිටියේ වෙන්න පුළුවන්, තාත්ත වෙල හිටියේ වෙන්න පුළුවන් කියලා එහෙම හරි හිතන්න. හිතලා කොහොම හරි අර 20 දෙනායි ලිස්ට් එකේ අයගේ වැඩිපුරම Tamanda දවසට මුණ ගැහෙන ඒ අය මතක් වෙනකොටම මුණ ගැහෙනකොටම අර වාගේ සුභවාදී ආකල්පෙන් බලන්න මනස හුරු කරගන්න. තමන්ගේ ජීවිතේ පේන තුනේ පුදුම වෙනසක් වෙනවා. තමන්ගේ හිතට ලොකු රැකවරණයක්. ඒකේ ඉහිරම තත්වය තමයි පේන තුනේ මතක් වෙනකොට ඒ සිතවිල්ල ඒ මොහොතේ හටගෙන නිරුද්ධුනා කියලා නුවණින් දකින මනසක් හුරු කරගන්න. අන්න ඒ තැනත්තාට පේන තුනේ කිසිම තැනක දෙයක් දැක්කට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ අමතක වෙනවා කියන එක නෙවෙයි ඈ. වරදවා තේරුම් ගන්න එපා. දැන් මේ අපි මෙතෙක් කිව්වේ දකින්හනේ වමතක කරන්නද? අමතක කරන්න නෙවෙයි. බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නැහැ. අමතක වෙනවනේ ඒක ලොකු වැරදීමක්. සතර සතිපට්ඨානෙ දිනු වෙනකොට මතකේ වැඩි වෙනවද අඩු වෙනවද? මතකේ වැඩි වෙනවා. හිතේ සමාධිය දිනු කරාට පස්සේ මේ ජීවිතේ ඉපදිච්ච දවසේ නම් ඔක්කොම මතක් කරගන්න පුළුවන්. දැන් මතක් වෙන සිදුවීම් ටික එන්නේ ඉස්කෝලේ බාර දීව කලින් දවසේ නම් මතක ඇටගන්නේ. ඊට පස්සේ පහේ පන්ති විතරනකම් මගේ ටික මුහුත්ම නැහැ, ඔක්කොම ඩිලීට් වෙලා. ඊපස්සේ ශිෂ්‍යත්ව පන්ති ඉගෙන කාලේ ටිකක් මතකයි, ගුටි කාපු වෙලාවෙ වගේ. අම්මලගෙන්. ඊට පස්සේ ආයෙ ඊළඟ ටික ඩිලීට් කරලා අටේ පන්ති, නවයේ පන්ති වගේ ආයෙ ඕ ලෙවල් පන්ති ටික ආයෙ මතකයි. පන්ති හැම ගිහලා අර මකුණ කාපු ඒවා, ඒව ටිකක් මතකයි ඊට පස්සේ. ඔහොම මගේ ටිකක් විතරයි මතකනේ. පින්නතුනි සතිය දිනු කරාට පස්සේ මතකයේ කොච්චර අතීතයට යනවද? මව් කුසේ හිටිය කාලෙත් මතක් කරගන්න පුළුවන්. මව් කුසේ පිළිසින ගත්ත දවසින් නැටික මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අවිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට කොච්චර ආපස්සට සිහි කරන්න පුළුවන්ද? මහා කල්ප 500ක් සිහි කරන්න පුළුවන් ආපස්සට. හිටිය තැන්, අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ ඔක්කොම මතක් කරගන්න පුළුවන්. මතකේ නෙවෙයි ගැටලුව පින්නතුනි. මතක් වෙනකොටම අපි අතීත සිද්ධියට ගිහිල්ලා හිත බැස ගන්නව නම් අවිද්‍යාවෙන් ඒකයි දුකට හේතුව. ඒක සිහි කරනකොටම අනිත්‍යතාවයෙන් බලනව නම් ඒක ගැටලුවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජාතක කතාවල මේ අතීත සිදුවීම් විස්තර කරලා තියෙනවා. නමුත් අපි අතීතයේ සිහි කරනකොට අපි අවිද්‍යාව තුළ සම්පූර්ණයෙන් බැසගෙන කෙලෙස් ඇති වෙන විදියට, රාග ద్వේස ඇති වෙන විදියට, හිත අසතුටු වෙන විදියට අපි 얘 ගැන බලන්නේ දැන්. අපටත් විනෝදින ප්‍රඥාව දිනු කරමින් ඒ අතීත සිද්ධීන් බලන්න පුළුවන්. අන්නේ විදියට අපි හිත දිනු කරගන්න පුළුවන් නම් ඒක තමයි විනෝදින අපේ මේ වෙසක් දිනේ සමරන නියම ක්‍රමය වෙන්නේ. එතකොට අවිද්‍යාවේ මුල් පියවර තමයි දුරු කරන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි දුරු වෙන විදියට කල්‍යාණ මිත්‍රාසයන් ආශ්‍රය කරමින් සද්ධර්මය කරනවා. සද්ධර්මය ශ්‍රවණය කරාට පස්සේ කම්මසකතා සම්මාදිටිය ලැබිලා අර අන්ධකාරයෙන් භාගයක් විතර දුරු වෙනවා. නමුත් තාම අන්ධකාරය දුරු වෙලා නැහැ. කම්මසකතා සම්මාදිටිය වුණත් මොකද යා හිතන්නේ? යා හිතන්නේ මේ කරන පින්කම් ලෝකේ තාම තියෙනවා. පින්කම් කරපු කෙනෙක් වුණත් රුවන්වැලිසෑය මතක් කරනකොටම රුවන්වැලිසෑය ළඟ ඉන්නේ. දළදා මාලිගාවේ දීපු දාණය මතක් වෙනකොටම දළදා මාලිගාව ළඟ තමයි ඉන්නේ. මෙතන ඉන්නවා කියලා යාට හිතෙන්නේ නැහැ. ප්‍රඥා විහිල මට්ටමේ කරන අරව සිහි කරන්න පුළුවන්. සිහි කරනකොට මෙයා දන්නවා දැන් මෙතන ඉඳලා එතන සිහි කරන්න කියලා. එයා දන්නවා තමන්ගේ මයින්ඩ් එක තමන් දැන් රීඩ් කරනවා කියලා දන්නා වර්තමානයේ. දළදා මාලිගාවේ දාණය පූජා කරපු එක මතක් වෙනවා. දානේ පූජා කරන්න ගිහිපු වෙලාවේ පොලිමේදී කවුරු හරි බැන්නා නම් ඒකත් මතක් වෙනවා. හැබැයි මතක් වුණාට ඒත් එක අමනාප නැහැ. ඇයි තමන් දන්නේ ඒ සිද්ධියේ දැන් මේ මතක් වෙච්ච කෙනා දැන් මේ ලෝකේ නැහැ. ඒ සිද්ධිය තමන්ගේ ආධ්‍යාත්මික තමන්ගේ සිත සිහි කිරීම විතරයි කියන කෙනා දන්නවා. ඒ ඔක්කොම සිද්ධීන් සිහි කරන්නේ අනිත්‍යතාවය මත පදනම් වෙලා. අන්න ඒ සත්‍යයට යන්න නම් පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය කළා අනිත්‍යතාවයේ පටිසම්පාදයේ පදනම් කරගත්තු ආර්ය සම්මාදිටියක් ඇති කරගන්නට ඕන සුතමේ ඥාණයෙන්, ඒක චින්තාමේ ඥාණයෙන් හැකිතාක් මෙනෙහි කරන්නට ඕන භාවනාමය ප්‍රඥාවෙන් සමත විදර්ශනා වඩමින් හැකිතාක් දුරට මේ අත්දැකීම ස්ථිර ස්ථාවර ජීවිතයත් එකට බද්ධ වෙච්ච පෙරපසු නොවියන අත්දැකීමක් බවට පත් කරගන්න කාලය ටිකෙන් ටික අපි වැඩි කරගන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් අවබෝධ කරගන්න තියෙනවා නම් මොකක්ද අවබෝධ කරගන්න තියෙන්නේ? අවබෝධ කරගන්න තියෙන්නේ පංච උපාදානස්කන්ධය. නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් ප්‍රහීණ කරන්න තියෙනවා නම් මොකද්ද ප්‍රහීණ කරන්න තියෙන්නේ? ප්‍රහීණ කරන්න තියෙන අවිද්‍යාවයි භව තණ්හාවයි. නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් වඩන්න තියෙනවා නම් මොකද්ද වඩන්න තියෙන්නේ? සමත විදර්ශනා දෙක, සිහිය සහ නුවණ. නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් සාක්ෂාත් කරන් තියෙනවා නම්, උපදවා ගන්න තියෙනවා නම්, ලබා ගන්න තියෙනවා නම්, ඒ මොකද්ද ලබා ගන්න තියෙන්නේ? විද්‍යා විමුක්තිය කියලා. ඒ විද්‍යා විමුක්තිය නිකන් ලැබෙන්නේ නැහැ. ඒ විද්‍යා විමුක්තිය ලබන්න නම් සත්බොධ්‍යංග වඩන්නට ඕන. සත්බොධ්‍යංග නිකන් වැඩෙන්නේ නැහැ. සති ධම්ම විජේ විරිය පීති පස්සාදි සමාධි උපේක්ඛා මේ බොධ්‍යංග ධර්ම නිකන් වැඩෙන්නේ නැහැ. ඒ බොධ්‍යංග ධර්ම වැඩෙන්න නම් සතර සතිපට්ඨානය තුළ ඉන්නට ඕන. සතර සතිපට්ඨානය තමයි කොහරි ලියාගෙන තියාගන්න මගේ ආදරණීය මිතුරා සතර සතිපට්ඨානය කියලා. ඒක තමයි තමන්ගේ හොඳම මිතුරා වෙන්නට ඕන. ඒ සතර සතිපට්ඨානය නිකන් වැඩෙන්නේ නැහැ. ඒ සතිපට්ඨානය වැඩෙන්නේ ත්‍රිවිධ සුචරිතයේ ඉන්නකොට. කාය සුචරිතයේ, වාචී සුචරිතයේ, මනෝ සුචරිතයේ කියන මේ ත්‍රිවිධ සුචරිතය තුල හිටියොත් තමයි සතිපට්ඨානය වැඩෙන්නේ. ත්‍රිවිධ සුචරිතයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට. ඉන්ද්‍රිය සංවරයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්නේ සති සම්පජඤ්ඤය තියෙන කෙනාට. සති සම්පජඤ්ඤයත් නිකන් වැඩෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට. යෝනිසෝ මනසිකාරයත් නිකන් වැඩෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය වැඩෙන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට. ශ්‍රද්ධාවක් නිකන් ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධාව වැඩෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්. සද්ධර්මයක් නිකන් ලැබෙන්නේ නැහැ. සද්ධර්මයේ මුණ ගැහෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණොතින්. කල්යාණ මිත්‍රාශ්‍රයෙනුත් තමන්ට ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ තමන් අවංක සුවච බුද්ධිමත් කෙනෙක් වුණ. ඒ නිසා ඒ ගුණාංග තියෙනකොට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. කල්යාණ මිත්‍රයන් ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය හටගන්නකොට සති සම්පජඤ්ඤය ඇති වෙනවා. සති සම්පජඤ්ඤය ඇති වෙන කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන කෙනා ත්‍රිවිධ සුචිරිතයට පත් වෙනවා. ත්‍රිවිධ සුචිරිතය ඉන්න කෙනාගේ සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානයත් එක්ක ඉන්න කෙනාගේ සත්බොජ්ජංගේ වැඩෙනවා. සත්බොජ්ජංගේ වැඩෙන කෙනාගේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. පින්වතුනි, මේක තමයි නිවන් මඟ. මේ සඳහායි බුදුහාමුදුරෝ අවිද්‍යාව දුරු කරන මාවත දේශනා කළා විතරක් නෙවෙයි, ඒකට ප්‍රතිපදාවක් දේශනා කළා. ඒ ප්‍රතිපදාව තුළ හැම තත්පරයකම පින්වතුනි ඉදිරියට යන බලන්න. මේක තමයි සැබෑ ලෙසම අපේ සතුට වැඩෙන ක්‍රමය. පින්වතුනි, අපි කරන හැම දෙයක්ම පින්වතුනි සතුට අඩු වෙන පැත්තට යන්නේ. අපි අනිත් මොනවා කළත් දිනපතාම සතුට අඩු වෙන පැත්තට යන්නේ. ඇයි ඒකට හේතුව? දිනපතාම අපේ ශරීරය දුර්වල වෙන වයසට යනවා. දිනපතාම අපේ ඉන්න ඥාතීන් ටිකෙන් ටික ඈත් වෙනවා. අපේ වැටුප, අපේ අධ්‍යාපනය, සුදුසුකම්, උපාධි කොච්චර වැඩි වුණත් පින්වතුනි දිනපතාම මේව අනිත් පැත්තට යන්නේ. ඒ නිසා මේ මහලු බව, ලෙඩවීම, මරණය ආදී මේ කරුණු වලට අනිත් පැත්තට වේගෙන් දුවන ගමනක් තමයි සද්ධර්මයේ පැත්තට දුවන ගමන. අන්න එහෙම කෙනාගේ පින්වතුනි ආ වයසට ගියත් එයාට මහලු බවෙන් ඇති වෙන දුක ඇති වෙන්නේ නැහැ. ඊට වඩා අභ්‍යන්තර ලොකු සතුටකින් එයා ඉන්නේ. ඒ නිසා මානසික සතුට දිනවන ක්‍රමය තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ. ඉතින් ඒ ධම්මගේ හැකියතාක් අපරමාදී වේදෙනට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප මේ සාකච්ඡා කළේ අවිද්‍යාව දුරු කරන ක්‍රමය. ඉතින් අවිද්‍යාවේ ප්‍රභේද අපි සාකච්ඡා කළා. අවිද්‍යාව දුරු කිරීම සඳහා ප්‍රඥාව වැඩෙන්න ඕන කාරණා හතර ගැන අපි සාකච්ඡා කළා. ඒ වගේම නියත මිත්‍යා දෘෂ්ටි ගැන සාකච්ඡා කළා. සම්මස්සකට සම්මාදිට්ඨිය ගැන සාකච්ඡා කළා. ඒ වගේම ආර්ය සම්මාදිට්ඨිය ගැන සාකච්ඡා කළා. ඊළඟට අපි පටිච්චසමුප්පාද ගැන සාකච්ඡා කළා. අවිද්‍යා සූත්‍රණ පියවර 10 ගැන අපි අනුපිළිවෙලින් ඉහළ පාඩ සාකච්ඡා කළා. ඒ අතරේ සුතමේ ඥාණයෙන් චින්තාමේ ඥාණය ඇති කරගෙන භාවනාවේ ප්‍රඥාව දිනු කරගන්න මාර්ගය අත සඳහන් කළා. මේ සාකච්ඡා කරපු කරුණ වලින් වෙන තුන ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්නට තාස්තාව ලබා දෙන්න. අවසරහම් දුවනේ එකම ක්‍රියාවක්, ඒ කියන්නේ පුද්ගලයන් කොහොමද ඒක වෙනස් වෙන්නේ? එකම ක්‍රියාව කරනවා ඒකට පුද්ගලයා තමන්ගේ කෙනෙක් හරි පිට කෙනෙක් කරනකොට ඒකේ ඇලීම් ගැටීම් ප්‍රමාණය කොහොමද වෙනස් වෙන්නේ? දැන් ඇත්තෙම අපි දැන් රූපයක් බලනකොට අපේ අභ්‍යන්තර ස්වභාවයන්ුනේ බලන්නේ. දැන් කෙනෙක් මෙතන ඉන්නවා. දැන් මම දායක මහත්තයෙක් කියලා බලනවා. ඔබතුමා බලන්නේ මේ මගේ තාත්තා කියලා. ඉතින් ඒ තියෙන සම්බන්ධතාවය සහ තමන්ගේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව ඒ රූපය තුල බැසගත්තනම් ඒ බැසගත්තු ප්‍රමාණයට දුක තුලත් බැසගෙන ඉන්නේ. කිසියම් අත්දැකීමක් බාහිර ලැබෙනකොට කාටත් එක වගේම අත්දැකීමක් ලැබෙන්නේ නැහැ. එක වගේම අත්දැකීම් ලැබෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේලා 10 දෙනෙක් හිටියත් 10 දෙනාම බලනකොට මොනවහන්සේලාට මේ සතර මහා භූත රූප සහ මේක එකතු වෙච්ච ලෝකය දකිනවා. ඒත් එක මේ මොහොතේ හටගන්න ස්කන්ධ පංචකේ දකිනවා මේක. එයින් පල්ලෙහා ඉන්න අය තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණයට සම්මුති ගොඩනගාගෙන ඒ තුල තමන් හිර වෙනවා. ඒව වෙනස් වෙනකොට තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණයට ඒ වෙනස් වීම තුලින් දුකටපත් වෙනවා. හොඳයි පින්නතුනි, චින්තාමේ ප්‍රඥාව කියන්නේ තමන් අහපු දේ නිතරම හිතන්න ඕන. ඒ හිතන හැම මොහොතම චින්තාමේ ප්‍රඥාව තමයි වැඩි වෙන්නේ. අනිත් ඇත්ත එක කතා කරන්න පුළුවන් දැන් මේ අහපු දේ. ඒ වෙලෙත් චින්තාමේ ප්‍රඥාව දිරු වෙන්නේ. තමන් මේ අහපු දේ මෙතනින් අත් නොහැර හැම මොහොතකම තමන් දැන් වාහනේ යනකොට තමන් රූප දකිනවා. තමන්ට ඕන සම්මුති සත්‍ය ඉඳගෙන තමන් දකින මල් ටික පූජා කරන්න පුළුවන් බුදුහාඳුරන්ට. ඒ අතරේ තමන්ට සීල සත්‍ය සුවපත් වෙත්වා කියලා මෛත්‍රී භාන වැඩම යනත් පුළුවන්. හැබැයි තමන් සම්මුති සත්‍ය ඉන්නේ, තමන් ආත්ම දෘෂ්ටි ඉන්නේ. හැබැයි ඒ අතරේ තමන් දක්ෂ වෙනවා මේ මොහොතේ ඇති වෙච්ච මේ චේතනාව මෛත්‍රී චේතනාව උනත් මේ මොහොතේ හටගෙන නිරුදුනා කියලා ඒකත් දකිනවා. අන්‍ය අවස්ථාවේ තමන් අර කම්මස්සකදා සමාධි ටික මොන අනිත් පැත්තේ ඉන්නේ. ටික ටික මේ සම්මුති සත්‍ය ඉඳගෙන පුඤ්ඤාවි සංඛාර කරමින් පුඤ්ඤාවි සංඛාරය තුර නිතරම තමන් ඉන්නේ දක්ෂ වෙන්න ඕන. දාන සීල භාවනා කරන්න පුළුවන් මානසිකත්වයේ තමන් නිතරම ඉන්න ඕන. මොකද ඒක හිතට අලංකාරයක්. හිතන රැකවරණයක්. සුගතියට හේතුවක්. ඒකේ ඉන්න ගමන් ටිකෙන් ටික මේ පැත්තට යන්න ඕන. ටිකෙන් ටික අනිත්‍ය සංඥා මෙනෙහි කරන්න ඕන. මේ දකින සිතවිල්ලත් මේ මොහොතේ හටගෙන නිරුදුනා කියලා තමන් දකින වාර ගන්න මෙහි ඉඳලා දකින්න ඕන. දැක්කට පස්සේ යාට මෙයාට මේ භූමිය ඉන්නත් පුළුවන් මේ පැත්තේ ඉන්නත් පුළුවන්. තමන් සමහර අයට භාවනාවක් වඩන්න ඕනේ නැහැ. ඇත්තෙම චින්තාමය පඤ්ඤාව තුලින්ම භාවනා පඤ්ඤාවත් වැඩෙනවා කියලා කයක. සමහර අයට සුතමය පඤ්ඤාවත් එක්කම ඔක්කොම වැඩෙනවා. දැන් බාහ්‍ය දාරු තීරිය වගේ අය බණ අහනකොටම අර සසරිදී ප්‍රඥාව දිනු කරපු නිසා ඔක්කොම එක විටම වැඩුණ යාට. සුතමය පඤ්ඤාවත් එක්කම චින්තාමය පඤ්ඤාවයි භාවනා පඤ්ඤාවයි තුනම වැඩුණ එකපාර. සමහර කෙනෙකුට සුතමය පඤ්ඤාව ලැබල කාලයක් ගිහින් චින්තාමය පඤ්ඤාව ඉන්නකොට භාවනා පඤ්ඤාව වැඩෙන්නත් පුළුවන්. ඒක අපේ දක්ෂතාවය මත තමයි තීරණය වෙන්නේ. ඒ නිසා වැඩි වාර ගණනක් මේ චින්තනයත් එක්ක ඉන්න ප්‍රමාණයට ඒ ඉන්න හැම මොහොතකම තමන් බාහිරින් තමන් දුක් සැපෙන්නේ නැහැ. තමන් අභ්‍යන්තරයේ තමන් සතුට ලබන පැත්තෙන් තමන් නිතරම ඉන්නේ. තමන්ගේ සාරතකත්වය බලන්නේ පින්නතුනේ බාහිර තමන් කැමැති අකමැති රූප වලට සතුට වීම ප්‍රමාණය අනුව නෙවෙයි. අපේ සාරතකත්වය බලන්නේ බාහිරින් පේන රූප ශබ්ද ආදියට තමන් කම්පාවට අසතුටට පත් නොවන ප්‍රමාණයට. සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ සාර්ථකත්වය බලන්නේ හොඳ ලස්සන රූප, හොඳ මිහිරි හඬවල් දාලා යා සතුට වෙන ප්‍රමාණයට තමයි සාර්ථකත්වය බලන්නේ. බුදුදහමට වඩා වෙනස්. බුදුදහමේ සාර්ථකත්වය බලන්නේ තමන් අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ වෙගෙදී කොයිතරම් දුරට බාහිරින් තමන්ව පාලනය කරන්න බැරි කෙනෙක්ද කියන මතය. බාහිර රූපයක් ශබ්දයක් වෙනස් කළ තමන්ගේ හිතේ සතුට පැහැරගන්න බැරි නම් තමයි තමන් දක්ෂයි කියලා කියන්නේ. දැන් අපි නිතරම බාහිර කෙනෙක්ගේ මත, එක්ක ගෙදර මත, දරුව මත, ඒ මත තමයි අපේ සතුට තීරණය වෙන්නේ. දැන් දරුව ඉගෙන ගත්තොත් සතුටුයි, දරුව අකීකරුනොත් දුකයි, දරුව පාඩම් කරොත් එදාට සතුටුයි, දරුව පාඩම් නොකර වෙන මොකක් හරි කරොත් දුක් වෙනවා. දැන් සතුට තියෙන්නේ අපට බාහිර මත. නමුත් මේ පැත්තේ තමන් දිනු කරගත්තට පස්සේ දරුවාගේ සාර්ථකත්වය තුල සතුට වෙනව නැත්තේ නේ. නමුත් දරුවා නෙවෙයි තමන්ගේ සතුට ලබන ප්‍රධාන සාධකය වෙන්නේ. තමන් මේ පැත්තේ හේතුවක් ඇති කරගෙන තියෙනවා. හොඳයි පින්නතුනි, මේ ඇත්තන් අද මේ වෙසක් පොන් පොහෝ දිනය තමන්ගේ ජීවිතයට අර්ථවත්යක් රැස් කරගන්නට තමන්ගේ කාලය ශ්‍රමය කැප කළා ආපු වෙලාව. ඉතින් ඔබ සසර හුඟා පින් කරපු අය ඒ නිසා තමයි මෙවැනි වාසනාවන්ත මනුස්සාත්ම භාවයක් ලැබුණේ. ඒ වගේම හොඳ රටක පරිසරයක ජීවත් වෙන ලැබුණේ, හොඳ බුද්ධියක් ලැබුණේ, ඒ සියල්ලටම වඩා පින්තුනි සද්ධර්ම ශ්‍රවණය කරන් ලැබුණේ ඔබ මේ පින්කම් කරපු නිසා තීති. මේ සියලුම දේවල් වලින් පින්තුනි ඔබට මේ පහසුවානික ලබා දුන්නේ මොකටද? දරුවෙක් හදලා දරුවා විශ්වවිද්‍යාලය යවන්නද? ඒවත් කරන්න පින්තුනි, ඒවත් හොඳටම කරන්න. දරුවට ડોක්ටරේට් දෙකක් මරන් දෙන එකක් නෙවෙයි. ඒවත් කරන ගමන් පින්නතුනි ඔබට මේ ජීවිතයේ සියලුම පහසුකම් ටික ලැබලා ඔබ මෙතෙන්ට අරගෙන ආවේ ඔබේම අතීත කුසල කර්ම විසින් ඔබට ධර්මයේ හැසිරෙන්නයි මේ. ඒ නිසා මේ අවස්ථාව මගේ හරගන්න එපා. ඒකට ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්න. නිදි මරාගෙන හරි වැඩ වැඩි නම් දවසට පැය භාගයක් පැයක් වැඩිපුර නිදි මරාගෙන හරි ධර්මයේ අහන්නට ධර්මයේ හැසිරෙන්නට තමගේ කාලය වෙන් කරගන්න. වේලාව ගත වෙන හැම තත්පරයකම ඔරලෝසුවේ පින්නතුනි අපේ ජීවිතේ විතරක් නෙවෙයි අවසන් වෙන්නේ අපට. අපේ අතීතයේ බොහෝම පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා ලැබපු මේ ගෞතම සම්බුද්ධ ශාසනයයි ඔරලෝසුවේ හැම තත්පරයකම හඬලමින් කියන්නේ. ඔබට තවත් තත්පරයකින් ගෞතම සම්බුද්ධ ශාසනය අහිමි වුණා කියලා හැම මොහොතේම ඔරලෝසුවෙන් කියන්නේ. ඒ නිසා ඒ මොහොත හිමි වෙන කලින් උපරිම ලෙස මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අප නමින් මියගිය, ඔබ නමින් මියගිය ඥාතීන් හොඳට කල්පනා කරගෙන සිහිපත් කරගන්න. ඒ සියලුම ඥාතීහු මේ පින ඕන් විසින් කරන ලද පින්කමක් සිය සතුරු සිතින් අනුමෝදන් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයෙන් ආනිසංසයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදනම මේ පින පින තුන සිදු කරන සියලු දහම කටයුතු දිනෙන් දින වඩා වඩාත්ම සාර්ථකව සිදු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. පින්නතුන්ගේ ආදරණීය දරුවන්ට, දෙමව්පියන් ඥාතීන් හැම දෙනාටම දෙවියන්ගේ රැකවරණය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාංගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාංගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාංගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයෙන් ආනිසංසයෙන් පිනතුන් හැම දිනාට මෙලොව වශයෙන් ඉදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. දිනෙන් දින ජීවිතයේ සතුට සැනසීම යහපත දිනු වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකා අන්තු සම්දේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙන්තුවා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.